සම්පෝරේතාපනිත පාරමිතාබලේන වින්ද්වන්සියෝ කිලකිලේස සමෝහජාලං චේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ ඛකෙන්ත්වා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අත්ථ දේපා භික්ඛවේ විහෙරත අත්ථ සරණං අඤ්ඤ සරණං ධම්ම දේපා භික්ඛවේ විහෙරත ධම්ම සරණං අඤ්ඤ සරණාති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද 2020 වර්ෂයේහි අප්‍රේල් මාසයේහි බක් පුන් පොහොය නිමිති කරගෙන ඇමරිකා එක්සත් ජනපදයේහි කැලිෆෝනියා ප්‍රාන්තයේහි රිවර්සයිඩ් මොරිනෝ වැලි සම්බුදාලෝක විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදානයේ සිදු කෙරෙන අවස්ථාව වෙනදා ඔබ මේ විහාරස්ථානයට ඇවිදිලා මේ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට ධර්මශාලාව තුළ ඉඳගෙනයි ධර්ම ශ්‍රවණය කරන්නේ. එහෙත් අද මේ රටේ ලෝකයේ තියෙන තත්ත්වය අනුව අද අපට එහෙම වෙන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි. එනිසා නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඔබේ නිවස තුළම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව තමන්ගේ ජීවිතයට ආධ්‍යාත්මික ශක්තිය එකතු කරගෙන මේ දිනවල ඇති වෙලා තියෙන මේ රෝග පීඩාදීන් කායික වශයෙන් කිසියම් නිරෝගීතාවයක් වගේම මානසික සුවතාවයක් බලාපොරොත්තුවෙන් සද්ධර්ම වෙත ඔබ නැඹුරු වෙන අවස්ථාව. ධර්මයේ සඳහන් වෙනවා සවනානුත්තරිය කියලා කාරණයක්. අපේ දේශවන් වලින් අහන්න තියෙන වටිනාම උතුම්ම දේ අපි මේ ශ්‍රවණය කරන්නේ. සාරාත් සංඝේ කල්පලක්ෂයක් වැනි අති දීර්ඝ කාලයක් ඇස් ඉස් මස්ලේ දන් දීලා සුවිශාල කැපවීමක් කරලා මේ ලෝකයට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ඒ උතුම් සදහම් පණිවිඩය නුවණින් ශ්‍රද්ධාවෙන් අපට ශ්‍රවණය කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ කන් දෙකෙන් අපේ දසවන් වලින් අප ගන්න ඉහළම ප්‍රතිඵලය බවට පත් වෙන්නේ. ඉතින් ඔබ හුඟක් වාසනාවන්තයි. ලෝකයේ බොහෝ දෙනා බියෙන් තැති ගැනීමෙන් පසුවන අවස්ථාවෙහි ඔබට පිළිසරණ රැකවරණයක් ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුළින්, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණයන් තුළින්, උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවක සංඝරත්නය, ආර්ය ශ්‍රාවකයන්ගේ ගුණමහිමෙන් අපේ ජීවිතයට කිසියම් විදියක ආශිර්වාදයක්, ආලෝකයක් අප මේ ලබා ගන්න අවස්ථාව. ඉතින් අප මුලින්ම අද ලෝකයේ තියෙන තත්ත්වය ගැන කිසියම් විදියක හැඟීමක්, අවබෝධයක් අපි ලබා ගන්නට ඕන. මම හිතන්නේ මේ වෙන රටක ඉන්න හැටියට ඔබ බොහෝ දුරට මේ ගැන දැනුවත් වෙන්නේ. ඉතින් ඒ දැනුම තවත් අලුත් කරගෙන ධර්මයේ තුලින් අපට කොයිතරම් රැකවරණයක්, පිළිසරණක් මෙවැනි අවස්ථාවක ලබා ගන්න පුළුවන්ද කියන කාරණය ධර්මානුකූලව අපි සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රථමයෙන්ම පින්නතුනි, අප කැමති අපේ ජීවිත කාලයේ පුරාම පුරුදු පුහුණු කරපු දානාදී ගුණධම්, සීලාදී ප්‍රතිපත්ති, ඒ වගේම ඔබත් ඔබේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරපු අප්‍රමාණ ගුණධම් වල ආනිසංසෙන් ලෝකයේ බියෙන් කැටි ගැනීමේ සිටින රෝගාබාධ වලින් පීඩිතව ඉන්න ඒ සියලුම දෙනාට නිරොග් නිරෝගී සම්පත්තිය සැලසේවා. ඒ වගේම රෝගී තත්ත්වයන්ට පත්වලින ලෝකයේ බොහෝ දෙනා සුවපත් කරන්නට දිවි පරදුවට තබා කටයුතු කරන වෛද්‍යවරුන්, හෙදහෙදියන්, රෝහල් කාර්ය මණ්ඩල, සෞඛ්‍ය සේවාංශවලට සම්බන්ධ අය, බෙහෙත්ේ සම්බන්ධව කටයුතු කරන අය, ආරක්ෂක අංශයන් ඉන්න අය, ඒ වගේම ආහාර පාන සපයන අය, ප්‍රවාහන උදව් කරන අය, මේ බොහෝ දෙනෙක් මෙවැනි ඉතාම අවදානම් අවස්ථාවකදී ඒ අය තමන්ගේ ජීවිතය ගැනවත් නොසලකා, තමන්ගේ දරුවන් ඥාතීන් ගැනවත් නොසලකා මේ අවස්ථාවේදී සුවිශාල කැපවීමක් කරනවා. එනිසා අපි හැම දිනාටම රෝගීන් සුවපත් කරන්නට දිවි පරදුවට තබා දිවාරෑ දෙකී ක්‍රියා කරන වෛද්‍යවරුන් ඇතුළු ඒ සියලුම දෙනාට බුද්ධ ධම්ම සංඝ කියන ස්තෙරුවනෙහි ආශිර්වාදයෙන් රැකවරණය, ඒ හැම දෙනාටම සියලු ආරක්ෂාව රැකවරණය සැලසේවා. ඒ වගේම මේ පින් අනුමෝදන් වන සම්ම දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ හැම දෙනාම රැකදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අප මුලින්ම මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට කැමැති. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව බලන විට අපේ සෞඛ්‍ය, අපේ සුවතාවය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කායික නැත්නම් ශාරීරික නිරෝගීතාවය. අනිත් කාරණය මානසික සුවතාවය, මානසික නිරෝගීතාවය. මේ කය, සිත කියන දෙකෙන්ම අපි ලැබ වෙන අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් කායිකව අවුරුදු 100ක් වුණත් නිරෝගී වෙන්න පුළුවන්. නමුත් සිතින් සම්පූර්ණයෙන්ම නිරෝගීතාවයෙන් ඉන්න අය ලෝකේ අඩුයි කියලා. සෝවානාදී මඟඵල ලැබපු උත්තමයන් හැරෙන්නට, විශේෂයෙන් රහත් භාවයේ පසක් කරපු උත්තමයන් හැරෙන්නට අනිත් අය මානසික සුවතාවයෙන් ඉන්න අවස්ථා ඉතාම විරලයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායික සුවතාවයටත් වඩා වැදගත් වෙන්නේ මෙන්න මේ මානසික සුවතාවය කියලා. අනිත් කාරණේ, යම්කිසි කෙනෙක් කායිකව කිසියම් කලක් නිරෝගී වෙන්න පුළුවන්. නමුත් ඕනම වෙලාවක මේ ශරීරයට ලෙඩ දුක් හැදෙන්න පුළුවන්. යම්කිසි කෙනෙක් හිතනවා නම් මට කිසියම් ලෙඩක් හැදෙන්නේ මම නිරෝගීව ඉන්න කෙනෙක් කියලා හිතනවා නම් ඒක ඒ කෙනාගේ ලොකු වැරදීමක්, ලොකු මෝඩකමක් කියලා බුදුහාරෝ දේශනා කළා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ආහාරයෙන් සකස් වෙච්ච මේ භෞතික ශරීරයට පින්නතුනි ඕනම වෙලාවක ලෙඩ දුකක් ඇති වෙන්නට පුළුවන්. ඒක තමයි ශරීරයේ ස්වභාවය. අන්නේ ලෙඩ දුක් ඇති අවස්ථාවලදී රටේ ලෝකයේ ස්වභාවය අනුව වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව අපි ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් අද ලෝකයේ තියෙන මේ භයානක වසංගත කොරෝනා වෛරස් වුණ රෝගයෙන් බොහෝ දෙනා පීඩාවට පත්වෙන අවස්ථාවේදී අපට දෙන ප්‍රධානතම අවවාදයේ උපදෙස තමයි අපෙන් මුලින් අපිව මේ රෝගයෙන් මිදෙන්නට ඕන. දෙවෙනි කාරණය, අපට රෝගය හැදුනත් අපෙන් වෙනත් කෙනෙකුට මේ රෝගය යාමට තියෙන අවස්ථා හැකියතාක් අපි යොමු කරන්න ඕන. ඒක තමයි අපිට මේ අවස්ථාවේ ලෝකෙට කරන්න පුළුවන් ලොකුම යහපත. අත්‍යවශ්‍ය සේවාවන් හැරුණොබට, දැඩි අවශ්‍යතාවයක් තියෙන කාරණයක් හැරුණොබට අපි නිවසෙන් පිට වෙන අවස්ථා හැකියතාක් දුරට අඩු කරගෙන නිවසේ සමග ඕනොන් අතරේ කිසියම් දුරස්ථතාවයක් ඇති කරගෙන මේ රෝගී තත්ත්වයන් සමනය වෙනකන් අපි ඉන්නට අවශ්‍ය වෙනවා. අනිත් පැත්තෙන් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය දිනු වෙන ආකාරයේ සෞඛ්‍ය පුරුදු බෙහෙත් ආදී මේ දිනවල අපි පාවිච්චි කරන්නට ඕන. උණු වතුර පානය, ලුණු වතුරෙන් උගුර සේදීම, ඉඟුරු සුදු ලුණු ආදී කොත්තමල්ලි ආදී පානයන් වලින් අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණය වැඩි කරගෙන මේ බාහිරින් එන රෝගී තත්ත්වයන්ට අපේ ශරීරයේ ඔරොත්තු දීමේ ශක්තිය අපි ඇති කරගන්නට ඕන. අනිත් අතින් අපෙන් වෙනත් කෙනෙකුට මේ රෝගය යන්නේ නැති විදියට අපි හැකිතාක් දුරට මේ කාලය තුල ආරක්ෂා වෙලා ඉන්නට ඕන. ඒක බුදුදහමේ සලකන්නේ අනිත් අයට අපෙන් බයක් වෛරයක් ඇති නොවන විදියට කාලය ගත කිරීම කියලා. බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයේදී දේශනා කරනවා, රහතන් වහන්සේ කෙනෙක් වුණත් යම්කිසි අවස්ථාවක බාහිර කරදර තියෙන අවස්ථාවක් තියෙනවා නම්, මාර්ගයක් තියෙනවා නම්, පුද්ගලයෙක් ඇසුරු කරනවා නම්, ප්‍රදේශයකට යනවා නම්, එවැනි සම්බාධක සහිත අවස්ථාවන් වලදී ඒ අවස්ථා හැකිතාක් දුරට මගහැරලා කටයුතු කරන්න කියලා. ඉතින් අපට මේ සබ්බාසව සූත්‍රයේ තියෙන උපදේශ බොහොමත්ම වැදගත් වෙනවා. යමක් අපි කරනකොට ඒක කොයි තරම් දුරට අපට ප්‍රයෝජනවත්ද කියලා සම්පජඤ්ඤයෙන් නුවණින් කටයුතු කරන්න ඕන. යමක් කරනකොට සාර්ථ සම්පජඤ්ඤය කියපු විදිහට කොයි තරම් අර්ථවත්ද කියලා බලලා තමයි අපි හැමදේම මේ දේ කරන්නට ඕන. ඒක තුලින් අපිට අනිත් විදිහක ආරක්ෂාවක් රැකවරණයක් ලබා ගන්නට පුළුවන්. අනිත් අතින් කායික රෝගෙන් නැති වෙන අවස්ථාවන් වලදී අපට බුදුදහමට අනුව ආශිර්වාදාත්මක පිරිත් දේශනා තියෙනවා. රතන සූත්‍රය, කන්ද සූත්‍රය, කන්ද පිරිත, දජග සූත්‍රය, කරණිමෙති සූත්‍රය, කස්සව බොජ්ජංග, චොන්ද බොජ්ජංගේ, මොග්ගලාන බොජ්ජංගේ, ගිරිමානන්ද සූත්‍රය, මේ වගේ ආශිර්වාදාත්මක පිරිත් දේශනා සජ්ජහනා කරමින් ඒ පිරිත් දේශනාවට ඇහුම්කන් දෙමින් ධර්මානුකූලව මේ කාලය ගත කිරීම අපේ ශාරීරික සෞඛ්‍ය දිනු කරගන්නට අපට හේතුවක් වෙනවා. අනිත් පැත්තෙන් අපි ජීවිත කාලය පුරාම කරපු පින් දහම් දෙවියන්ට මියගේ ඥාතීන්ට අනුමෝදන් කරලා ඒ ඇගේ ආශිර්වාදය ලබා ගන්න තියෙන හොඳම අවස්ථාවක් මේක. ඉතින් මෙන්න මේ ආකාරයට මූලික වශයෙන් අපි අපේ කායික නිරෝගීතාවයට අදාළ කටයුතු කරගන්නට ඕන. අපේ ශරීරයට බලපාන ප්‍රධාන දේ තමයි අපේ හිත කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. මනස තමයි මේ හැම දෙයකම ප්‍රධාන වන්නේ. එනිසා අපි මේ අවස්ථාවේදී බියටපත් නොවි, ශෝකයටපත් නොවි, අන් අය කෙරෙහි අමනාපකම්, අන් අයට කරන විවේචන, දෝෂාරෝපණ හැකිතා අවම කරගෙන පුළුවන් තරම් දුරට තමා හිතේ කුසලයේ දිනන ආකාරයට මේ කාල පරිච්ඡේදය තුල ගත කරන්නට උත්සාහ ගන්නට ඕන. අන්න ඒ තුලින් තමයි අපට සැබෑ ලෙසම මේ අවස්ථාවෙන් අපට නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි ක්‍රමානුකූලව බලමු බුදුදහමේ තියෙන අනුශාසනා අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඉතින් පින්වතුනි, මේ වගේ අවස්ථාවකදී ඔබ දන්නවා දිනපතා ලෝකයේහි දහස් ගාණක් පිරිසමී යනවා. විශේෂයෙන් අද අප මේ වාසය කරන එක්සත් ජනපදයේහි මේ දිනවල දිනකට ඇතැම් විට 700, 800, 900 මී යනවා. මේ ජීවිතයේ ස්වභාවය අපට ගැඹුරින් බලලා අපි මේ ලබාගත් ඉතාම දුර්ලභ ශන සම්පත්තිය, දුර්ලභ බුද්ධෝත්පාද කාලය වඩාත්ම අර්ථවත් කරගන්නට අප දක්සුනොතින් මේ කොරෝනා වෛරසයම පිනතුනි අපට අපේ දිවි මඟට සසර ගමනට අපට ආශිර්වාදයක් කරගන්නට පුළුවන්. ජීවිතයේ අපි නොයෙක් අවස්ථාවන් වලදී ලෙඩ රෝග වලට පත් වෙලා තියෙනවා. අපේ සමීපතම ඥාතීන්ගේ අනතුරු, වියෝවයන්, මරණයන් වැනි අවස්ථාවන් වලට අප මුහුණ පාලා තියෙනවා. නමුත් ටික දිනකට පස්සේ අපිට මේක අමතක වෙලා අපි සාමාන්‍ය විදිහටම කටයුතු කරනවා. අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙලා නැහැ. නමුත් මම හිතන්නේ අද අප මේ මුහුණ දීලා ඉන්න තත්වය අපේ ජීවිතයේ වඩාත්ම ගැඹුරින් ජීවිත අවබෝධය ලබාගෙන වඩාත්ම අප්‍රමාදීව මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ අපට නෙලා ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵල ලබා ගන්නට මේ ආතිය හොඳම අවස්ථාවක් කර ගන්නට ඕන. මේ අවස්ථාව මගහැරුණොතින් ඇතැම් විට බුද්ධ ශාසනය තියෙන අවස්ථාවේදී අපේ ජීවිතය අපට අහිමි වුණොතින් ඇතැම් විට ආයි කල්ප ගානකටවත් මේ දුර්ලභ අවස්ථාව අපට ලබා ගන්න පුළුවන් වේදෝ කියන එක අපට සැකසිතයි. අන්න ඒ නිසා පේනතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මානුකූලව අපේ උන්වහන්සේ ලැබපු මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය අපේ ජීවිතයට හැකිතාක් දුරට සම්බන්ධ කරගෙන අපේ ජීවිත ආධ්‍යාත්මික ශක්තිය ඉහළටම දිනු කරගන්න මේ අපි අවස්ථාවක් කරගන්නට ඕන. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, ආශිර්වාදය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් සද්ධර්මය තුළ අපේ ජීවිතයේ මෙවැනි අවස්ථාවකදී කොයිතරම් දුරට ඉහළ තලයකට පත් කරගන්න පුළුවන්ද කියන එක අපි කල්පනා කරලා බලන්න වටිනවා. මුලින්ම සඳහන් කළ ආකාරයට අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වයට ප්‍රධාන සාධකය වන්නේ අපේ මනස. අපට තියෙන ධර්මානුකූල අවබෝධය, ජීවිත දැක්ම කොයිතරම් දුරට අපි සිහියෙන් නොනින් ඉන්නවාද කියන කාරණය තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වයට හේතු වන ප්‍රධාන කාරණය බවට පත් වෙන්නේ. මෙන්න මෙතෙන්දී පින්නතුනි අපි කල්පනා කරලා බලන්න වටිනවා අපි කොහොමද මේ ආධ්‍යාත්මික ශක්තිය ටිකෙන් ටික දිනු කරගන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඕනෑම කෙනෙකුට කිසිදු ආගම් ભેදකින් තොරව පිළිපදින්න පුළුවන් කාරණා තියෙනවා. ඒ සියලුම කරුණු කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි පංචශීලය. දෙවෙනි කාරණය මෛත්‍රී භාවනාව. තුන්වෙනි කාරණය සතිමත් බව දියුණු කිරීම. පළවෙනි කාරණේ පංචශීලය ආරක්ෂා කිරීම. දෙවෙනි කාරණය මෛත්‍රී වැඩීම. තුන්වෙනි කාරණය සතිමත් බව දියුණු කිරීම. අපට යම්කිසි විදියකින් බාහිරින් දුකක් පීඩාවක් එන්න තියෙනවා නම් අන්නේ දුක් පීඩාදීන් සැලකුත් ප්‍රමාණයකින් දුර වෙනට ඒ විතරක් නෙවෙයි අපට අභ්‍යන්තර වශයෙන් අපේ ශරීරයේ ලෙඩවීම, මහලවීම, මරණ, ප්‍රේමි ප්‍රයෝගාදී වශයෙන් අභ්‍යන්තරික වශයෙන් දුකක් එන තියෙනවා නම් අන්නේ සියලුම දුක් පීඩාවලින් දුර වෙන මාර්ගය මෙන්න මේ කොටස් තුනට අපට එකතු කරන්න පුළුවන්. මොනවද? පංචශීලිය ආරක්ෂා කිරීම, මෛත්‍රී වැඩීම, සතිමත් බව දියුණු කිරීම. මේ පංචශීලිය කියන කාරණේ අපි සරල දෙයක් කියලා ගත්තත් පින්නතුනි මේක ලොකු ගැඹුරක් තියෙනවා. ප්‍රාණඝාතින් වෙන්වීම, සොරකම් කිරීමෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම, බොරු කීමෙන් වෙන්වීම, මත්පැන් පානය කිරීමෙන් වෙන්වීම. ලෝකයේ ඕනෑම තැනක ප්‍රශ්නයක් තියෙනවා නම්, මනුෂ්‍යයන්ට බියක් තැතිගැන්මක් තියෙනවා නම්, වෛරයක් හටගන්නවා නම්, කායික මානසික දුක් පීඩාවක් තියෙනවා නම්, ඒ බොහෝ අවස්ථාවල හේතුවක් වෙන්නේ පංචශීලයේ කඩවීම. පංචශීලයේ ආරක්ෂා කර පමණට අපට මේ බාහිරින් එන දුක් පීඩාවලින් අපට නිදහස් වෙන්න පුළුවන්. බාහිරින් එන බිය සහ වෛරය, බය වේර කියලා ධර්මයේ සඳහන් වෙනවා. බිය සහ වෛරය කියන කාරණා දෙකෙන් දුර වෙන්නට මේක අපට හේතුවක් වෙනවා. දැන් බලන්න පින්නතෙන හොඳම උදාහරණය මේ දවස්වල මේ වෛරස් රෝගයෙන් බේරෙන්නට අපි දරන උත්සාහයේදී අපට කොයිතරම් දුරට මේ පංචශීලයේ වැදගත්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මේ පහ ආරක්ෂා කර පමණට අපට මේ වදුරින් බේරෙන්න පුළුවන්. බලන්න පළවෙනි කාරණේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම. යම්කිසි කෙනෙක් පිළිබඳව අමනාපයෙන් හෝ නැත්තම් මස් මාංශ වලට තියෙන ආසාවෙන් හෝ වෙනත් කාරණයක් නිසා වෙනත් සත්‍යයක් හානි කරන්න යාමෙන් අපට මේ ලෙඩේට පත් වෙන්නට පුළුවන්. මේ වදුර අපට එන්නට පුළුවන්. බලන්න මේ වෛරසයෙන් අපට බල කරලා තියෙනවා ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න කියලා. දෙවැනි කාරණය සොරකම. අනිසතු දේවල් සොර සිතින් ගැනීම. බලන්න පින්නතුනි වෙනදා කාරක තොටක දියක් දාලා තිබුණොත් අපි ඇතැමිට එකපාර අල්ලනවා. දැන් පින්නතුනි අපි එහෙම දේවල් දන්නේ නැහැ. ඇයි අපට බයයි මේ දේ කොච්චර වටින දියක් වුණත් මේ මානසික රෝගය මේ භාණ්ඩය තුළ අන්තර්ගත වේද කියලා අපි ලොකු තැති ගැනීමකින් ඉන්නේ. බලන්න සොරා ගන්න එක අපට මේන්ම වළක්වලා තියෙනවා. තුන්වෙනි කාරණේ කාම මිත්‍යාචාරය. වැරදි කාම සේවනය. වෙනත් කෙනෙක් නීතියෙන් බැහැරව ඇසුරු කිරීම. දැන් බලන්න පින්නතුනි කාම මිත්‍යාචාරය විතරක් නෙවෙයි. අද තමයි තාම ළඟින් ආශ්‍රය කරන ස්වාමි භාර්යාවන්වත් අද අපි මේ රෝගය නිසා ලං කරගන්නේ. වෙනද අපි සුරතල් කරපු දරුවෝ අද අපි ළඟටවත් ගන්නෑ. වෙනද අපි යම්කිසි කෙනෙක් පිළිගන්න කියලා අතකට දීපු එක නැත්තම් සිප වෙනද ගැනීම. මේ ආදී දෙයක් අත අද ලෝකයේ කෙනෙක් කරන්නේ ඇයි? මෙන්න මේ වෛරස එක තියෙන බය නිසා. බලන්න අපිට මේ සීලය රකින්නට කොයිතරම් බලපෑමක් කළා කියලාද. තුන්වෙනි කාරණේ හතරවෙනි කාරණේ බොරු කීම. බොරුව පින්නතුන් ලෝකයේ බොහෝ විට ව්‍යාප්ත වෙන දෙයක්. විශේෂයෙන් මේ දිනවල අපට බල කරලා තියෙනවා බොරු කියන්න එපා. විශේෂයෙන් Tamante ලෙඩ දුකක් හැදුනොත් ඒක හංගගෙන ඉන්න එපා. බොරුවට තමයි ලෙඩ නොවෙච්ච කෙනෙක් කියලා ඉන්න එපා. තැන් තැන්වල ඇවිදින්න එපා කියලා අපට මේ බොරුවට තිත තමලා තියෙනවා. අපි මේ රෝගයේ වසන් කරවතින් වෛද්‍යවරුන්ට නිසි ලෙස අපි අභ්‍යන්තරයේ තියෙන ගැටලු නොකියවතින් අපි මාරාන්තික අනතුරකටපත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපේ වටා පිටා ඉන්න අපේ ඥාතීන් හිතවතුන් බොහෝ දෙනෙකුට නොදැනුවත්වම මේ රෝගේ ව්‍යාප්ත වෙන්න පුළුවන් මේ බොරුවෙන් මේක වසාගෙන සිටීම. පස්වෙනි කාරණය මත්ද්‍රව්‍ය භාවිතය. පින්නතුනි දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. බාහිර වෛරස් වලට බැක්ටීරියා වලට අපව නතු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණත් එක්ක අද අපට මේ වෛරසය තුලින්ම බල කරලා තියෙනවා ඔබ මත්පැනින් දුම්වැටි වලින් වෙන් වෙන්න තියෙන කාරණේ. බලන්න පින්නතුනි මේ වගේ කරුණු වලින් අපිට කොච්චරනම් පේනවද බුදුරජාණන් වහන්සේ වසර දහස් ගානකට කලින් අපගේ කොයිතරම් මෛත්‍රියෙන්ද මේ කාරණා වලින් වෙන් වෙන කියලා අපට දේශනා කළේ කියලා. ඒ විතරක් නෙවෙයි යම්කිසි කෙනෙක් මේ පංචශීලය රකින්නව නම් ඒ තැනැත්තාට බාහිරින් බියක් වෛරයක් හටගන්නේ නැතුව වගේමයි අප විසින් මේ කරුණු පහ ආරක්ෂා කරනවා නම් අපෙන් වෙනත් කෙනෙකුට බියක් වෛරයක් යන්නේ නැහැ. අපේ ජීවිතයෙන් අනිත් කෙනෙකුට බියක් වෛරයක් හටගන්නේ නැහැ. මෙන්න මේ දෙපැත්තෙම ලොකු ආරක්ෂාවක් ලොකු රැකවරණයක් අපට දීලා තියෙනවා. ඉතින් ලෙඩ දුක් වලින් ආරක්ෂා වන්නට බුදුරජාණන් වහන්සේගේ මේ සද්ධර්මය අපේ ජීවිතයට කොයිතරම් වටිනවාද කියලා පින්නතුනි මදකට කල්පනා කරලා බලන්න. ශාරීරික වශයෙන් මේ වගේ නිරෝගීතාවය අපි ලබා ගන්න ගමන් බුදුරජාණන් වහන්සේ අපට ඊළඟට දේශනා කරනවා මානසික ශක්තිය උපයෝගී කරගෙන කොයිතරම්නම් අපේ මනස දිනු කරගන්න පුළුවන්ද කියන කාරණේ. සීලය ආරම්භක පියවරක් විතරයි පින්නතුනි. තමන්ගේ කය වචනේ දෙක සීලෙන් ආරක්ෂා කරගන්න අපි එතනින් නොනවති තව පියවරක් ඉදිරියට යන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි කිසියම් භාවනාවක් සමත කමටහනක් හිත එකඟ කිරීමේ භාවනාවක් උපයෝගී කරගෙන පුළුවන් තරම් දුරට අපේ හිත කුසල අරමුණක වැඩි කාලයක් පවත්වා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. විශේෂයෙන් මේ වගේ දිනවල ලෝකයේ බොහෝ දෙනෙක් බියෙන් සැකෙන් වෛරයෙන් පසු වන කාලයක්. විශේෂයෙන් රෝග බියෙන් පසු වන අවස්ථාවක්. ඒ වගේම දුර්භික්ෂ බියෙන් ආහාර පාන අඩුවීමෙන් බිය වෙන අවස්ථාවක්. මරණ බියෙන් පසු වන අවස්ථාවක්. මෙන්න මේ ආහාර හිගෙන් බෙහෙත් හිගෙන් ඒ වගේම ලෙඩ දුක් වලින් මරණයෙන් බියට පත් වෙලා ඉන්න ලෝකයාට අපට මේ අවස්ථාවෙ දෙන්න පුළුවන් ලොකෝම ත්‍යාගය තමයි ලොකෝම දානය තමයි මෛත්‍රිය කියන දානය. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා අපි හැකිතාක දුරට මේ වෙලාවේදී ලෝකයාට මෙත් වඩන්නට ඕන. මෛත්‍රී භාවනා පුරුදු කරන්නට ඕන. මනස ලෝක විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න හැම සත්වයක්ම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා කියලා හැකිතා මේ දිනවල පිනතුනේ මෛත්‍රී භාවනාව දියුණු කරන්න. ඔබ දන්නවා වෛද්‍යවරු කොයිතරම් මෛත්‍රියකින්ද මේ දිනවල තමන් වෙත එන රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ. හෙද හෙදියන් කොයිතරම් කරුණාවකින් අනිත් කයට උදව් උපකාර කරනවද? ඉතින් ආගමික ජීවිතයක් ගත කරමින් විශේෂයෙන් මේ දිනවල නිවෙස්වල ඉඳගෙන තමන්ගේ කටයුතු සීමා කරගෙන ඉන්න හැටියට මේ තරම් ලෝකේ වටිනා දර්ශනයක් ශ්‍රවණය කරන පිරිසක් විදියට ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඔබේ මෛත්‍රී සිත ලෝකෙට පතුරවන්න. ඊතුනි ලෝකෙට යහපතක් සිදු කරන්න පුළුවන් වගේම අපට මුලින්ම මේ මෛත්‍රී භාවනාවෙහි ආනිසංසයෙන් ඒ ආධ්‍යාත්මික ශක්තියෙන් අපට නිරෝගී වෙන්නට මේක ලොකු ශක්තියක් කරගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් දුරට පින්නතුනි සීල සත්තු දුක්ඛත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙම ප්‍රාර්ථනා කරන පමණට තමන්ට බාහිරින් එන්න තියෙන ලෙඩ දුක් වලින් තමන්ට නිදහස් වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබ කායිකව ලෙඩ නොවුනත් ඔබ ලොකු බියකින් ඉන්නේ. දැනටමත් මගේ ශරීරයට මේ රෝගය ආසාදින වෙලා ඇද්ද? නැත්නම් අනාගතයේ මට කොයි මොහොතේ මේ ලෙඩේ හැදේවි කියලා ඔබ ශරීරයෙන් ලෙඩුණාට වඩා මේ දිනවල මානසිකින් ලෙඩ වෙලා ඉන්නේ. අන්නේ මානසික රෝගීතාවෙන් මිදෙන්නට මේ මෛත්‍රී භාවනාව ලොකු ඔසුවක්, ඖෂධයක්, බෙහෙතක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම අපට මේ දිනවල මෛත්‍රී භාවනා වැඩිීමේදී බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරලා ඒ එක එක බුදුගුණයේ තියෙන ආනිසංසයෙන් සීල සත්වෝ සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ තිමිච්ඡ ඒ අරහත් ආදී උත්තම බුදුගුණ එකිනෙක සිහිපත් කරන්න. අන්න ඒ බුදුගුණ ආශිර්වාදවල ආශිර්වාදයෙන් සීල සත්වෝ සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරනකොට ඒකෙන් ලොකු ආශිර්වාදයක් මේ මිහිතලයට මුදා හරිනවා. ඒ විතරක් නෙවෙයි, මේ ආශිර්වාදයේ තමන්ගේ ජීවිතයේහි කායික මානසික සුවතාවයට හේතුවක් වෙනවා. ඒ නිසා අපි කැමැති මුලින්ම ටික වේලාවක් බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ අරහං ආදී නික්ලේශේ බුදුගුණ බල ආනිසංසයෙන් ලෝකයට ශාන්තියක් යහපතක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් පින්නතුනි ටික වේලාවක් අපි බුදුගුණ මෛත්‍රිය වඩන්නට සූදානම් වෙමු. ඔබ ඉන්න තැන මිදගෙන පහසු ඉරියව්වකින් ඔබේ ශරීරය තියාගෙන ශරීරයෙන් නිසලව පහසුවෙන් සැහැල්ලුවෙන් ඍජුව තබාගෙන ඔබේ විසිරලා තියෙන හිත එක අරමුණකට අරගෙන අපේ ආධ්‍යාත්මික ශක්තිය බුදුගුණ තුල අපි ඒකාත්මීය කරගමු. ඒ ඇති කරගන්න ශක්තියෙන් ලෙඩ දුක් වලින් දුකට පත් වෙලා ඉන්න සත්‍යයන් සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්දේ සන්තා බවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරු වෙච්ච උත්තමයන් වහන්සේ. උන්වහන්සේ ලෝවැසියන්ගේ සියලු පුද පූජාන වලට සුදුසෙක් වුණා. බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ අරහන් සම්බුදු ගුණේ ආශිර්වාදයෙන් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිසිඳු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් නොමැතිව උන්වහන්සේගේම ඥාණයෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. ඒ උතුම් සම්මා සම්බුද්ධ බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සෝයටපත් වෙත්වා. භගවතු විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධ්‍යානයේ ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් යුක්ත වුණා. උන්වහන්සේ සීලය, ඉන්ද්‍රිය සංවරය, හිරියොත්තප්පාදී උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. මෙන්න මේ අෂ්ට විද්‍යා හා පසරොස් චරණ ධර්මවලින් යුක්ත නිසා අපි බුදුරජාණන් වහන්සේට විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා බුදුරජාණන් වහන්සේ ඉතාම සංවර සීලී ගමනකින් යුක්ත වුණා. උන්වහන්සේ ඉතාම ප්‍රිය සීලී වචන භාවිත කළා. සංවර සීලී ගමනෙන් හා ශාන්ත ඉඳුරන්ගෙන් ප්‍රියමනාප වචනයන්ගෙන් යුක්ත බුදුරජාණන් වහන්සේට අපි සුගත කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සීලු සත්‍යෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. භගවතෝ ලෝකවිදෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. බුදුරජාණන් වහන්සේ සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුන් ලෝකයේ නැත්තම් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝක උන්වහන්සේගේ ඥාණයෙන් අතෙඹු ලක්ෂේ පසක් කළා. සංස්කාරාදී මේ තුන් ලෝකයන්, කාම ලෝකාදී මේ තුන් ලෝකයන් මනවින් අවබෝධ කර නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි ලෝකවිදූ කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති ලෝකවිදූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සෝපත්තේත්වා ශාන්ත සෝයටපත්තේත්වා භගවතෝ අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ හිටියේ සැඩපරස්ස පුද්ගලයන් උන්වහන්සේගේ මෛත්‍රී නැමැති දියදහරින් ප්‍රඥා නැමැති ආයුධයෙන් දමනය කළා. ඒ නිසා අපි උන්වහන්සේට අනුත්තර පුරිස ධම්ම සාරති කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සැඩපරුස ධර්ම පුද්ගලයන් ධර්මයෙන් සංයතශීලීව දමනය කළ මේ උතුම් බුදුගුණයට අපි අනුත්තර පුරිස ධම්ම සාරති කියලා කියනවා. මේ උතුම් අනුත්තර සම්බුද්ධ පුරිස ධම්ම සාරති සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා ශාන්ත සෝයටපත්තේත්වා. භගවතෝ සන්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට උතුම් වූ ශාස්ත්‍රවරයාණන් වහන්සේ වුණා. අර්ථයෙන් ධර්මයෙන් ස්වර්ග මාර්ගයත් නිවන් මඟ පැහැදිලි කළ නිසා බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට උත්තම අනුශාසකයන් වහන්සේ බවට පත් වුණා. මෙන්න මේ උතුම් ලක්ෂණයට අපි සත්තා දේව මනුස්සානං කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති. සත්තහා දේව මනුස්සානං සම්බුදුගුණ තේජසින් ලෝවැසි සීරු සත්‍යෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයා කෙරෙහි අපමණ කරුණාවෙන් දේශනා කළා. බුද්ධෝහන් බෝධිසාමි යන ප්‍රාර්ථනාව අනුව උන්වහන්සේ අවබෝධ කරගත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයා වෙත අවබෝධ කරලීමේ අදහසින් මෛත්‍රියෙන් කරුණාවෙන් පුරාවසන 45ක් උන්වහන්සේ ක්‍රියා කළා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ලෝකයා කෙරෙහි කරුණාවෙන් අවබෝධය සඳහා දේශනා කළ නිසා උන්වහන්සේට අපි බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ධ සම්බුදු ගුණ තේජසින් ලෝයසි සියලු සත්‍යෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළවනු භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ. පුරා සාරසංඝ කල්පලක්ෂය දාන ආදී පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරමින් එස් ඉස් මස්ලේ දෝදරුවන් රාජ්‍ය මේ සියලක්ම උතුම් සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් ආත්ම සුභ පරිත්‍යාගයෙන් ලෝකේ වෙනුවෙන් කැප කළා. එහි ආනිසංස ලෙස උන්වහන්සේට චීවරාදී සිව්පසය නිරතුරුව ලැබුණා. උන්වහන්සේ ජීවමාන කාලය පමණක් නෙවෙයි, පිරිනුවන් පාල වසර 2563ක් ගත වුණත් අදත් මනුස්ස ලෝකයේ පමණක් නෙවෙයි, දෙව්ලොව බඹලොව ආදී බොහෝ තැන්වල උන්වහන්සේ වෙනුවෙන් චීවර පිණ්ඩපාතාදී දෑ පූජා කරනවා. උන්වහන්සේ කුල පැවැත්මේ උත්තම වූ භාග්‍ය සම්පන්න ගුණයට අපි භගවා කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුල පැවැති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු අනන්ත බුද්ද ගුණ තේජේන සන්දේ සන්තා බවන්තු සුකේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ අප්‍රමාණ බුදුගුණ කැටි වෙලා තිබුණා. එවැනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කල්පයක් තුළ දේශනා කොට වුවද අවසන් කළ නොහැකි වූ අප්‍රමාණ ගුණ සමුදායක් උන්වහන්සේ තුළ පැවතියා. අනන්ත වූ මේ සියලු සම්බුදු ගුණ තේජසින් අවීචී පටන් භවග්‍රිය දක්වා සිටින අපමණ දුක් විඳින සත්‍යයන් ඒ සියලු දුක් වලින් නිදහස් වෙත්වා. ඒ හැමදෙනාම කායික මානසික සුවපත් භාවයට පත් වෙත්වා. උතුම් වූ නිවනින් සැනසෙත්වා. භගවතු අනන්ත බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුකේ තන්තා භගවතු අනන්ත බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුඛේ තන්ත්වා දුක්ඛම් පන්තා ච නින්දුම් භයං පන්තා ච නිබ්භයා සෝකං පන්තා ච නිසෝකා වන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොයින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, ඔබට දැනෙනව ඇති මේ වේලාව තුළ ඔබ සිතෙහි ගණිත කරගත්තා වූ බුදුගුණ මෛත්‍රිය සමාධිය ඔබේ හිතට කොයිතරම් සහනයක් සැහැල්ලුවක් ලැබෙනවාද කියලා. ඔබේ ඇති කරගත්තා ආධ්‍යාත්මික ශක්තියෙන් ලෙඩ දුක්වලට පීඩාවට පත් වෙලා හුස්ම ටිකක් ගන්න අමාරුවෙන් හුස්ම අදින අප්‍රමාණ සත්‍යයන් ඉන්නවා. සාමාන්‍ය දිනුදුවේ විතරක් නෙවෙයි, දුප්පත් රටවල විතරක් නෙවෙයි, ලෝකයේ දිනුම කියලා පළමුවන ලෝකයේ රටවල්ලලින් අය මේ අවස්ථාවේදී රෝහල්ගතව පීඩාවට පත් වෙන්නේ. ඇතැම් විට එයාට රෝහල් පහසුකම්වත් නැහැ. ඇතැම් විට බිම වැතිරිලා නැත්තම් පුටුවක් උඩ ඉඳගෙන නැත්තම් රෝහල් භූමියේ එළිමහන ඉඳගෙන ඒ හුස්ම ටිකක් ගන්න අමාරුවෙන් කටයුතු කරන අවස්ථාව. ඉතින් මේ හැමදෙනාම හොඳට අරමුණු කරන්න. ඒ බොහෝ දෙනෙක් සසර පින් කරපු අය. ඒ බොහෝ දෙනෙක් මේ ජීවිතේ හුඟා මහන්සිලා හරියම කරපු අය. ඉගෙන ගත්ත අය. දරුවන් ඥාතීන් පෝෂණය කරපු අය. නමුත් ඒ බොහෝ දෙනෙක් මේ මොහොතේ අසරණලා ඉන්නේ. ඒ අය ඔබෙන් ඇඳුම් පැනඳුම් ඉල්ලන්නේ නැහැ. ඒ අය ඔබෙන් ආහාර පාන ඉල්ලන්නේත් නැහැ. ඒ අය කැමති ඔබෙන් බෙහෙතක් හේතක් ඉල්ලන්නේවත් නැහැ. ඒ අයට මෙහි මොහොතේ අවශ්‍ය නිදහසේ හුස්ම ටික ගන්න විතරයි. අන්නේ හුස්ම ටික ගන්න එක විනාඩියක් ජීවත් වෙන්න ඒ අය දරන උත්සාහය ඔබ ඇස් දෙකෙන් දකින්නට ඇති. ඉතින් මේ හැම දෙනාම සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව පුළුවන් තරම් මේ දින කිහිපය තුළ ඇති කරගන්න. ඒ හැම දෙනාම ඔබේම ධර්මංශයේ දකින්න අතීත ආත්ම භවවල ඒ ඔබේම ඥාතීන් පිටස්සර කවුරුවත් නෙවෙයි කෙරෙන් දහදෙන් ඔබ පෝෂණය කරපු ඔබේම අම්මල තාත්තල තමයි අතීත ආත්ම භවවල ඔබේ දරුවන් තමයි ඒ හුස්ම ටික ගන්න අමාරුවෙන් දුක් විඳින්නේ ලෙඩ දුක්වලට පත් වෙලා ඉන්නේ. ඉතින් ඒ හැම දෙනාටම කරන්න පුළුවන් ඉහළම දේ තමයි මේ අවස්ථාවේ ඔබේ හිතේ කුසල චේතනා ජනිත කරගෙන නිතර හිත පිරිසුදුව තබාගෙන හැකිතාක දුරට ඒ හැම දෙනාම අරමුණු කරගෙන ඒ හැම දෙනාම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා හැකිතාක දුරට මෙත් සිත දිනු කරන්න. අන්නේ ඇති කර ගන්නා ආධ්‍යාත්මික ශක්තියම ඔබට හෙට දුක් වලින් මිදෙන්නට හේතුවක් වෙනවා. ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය දිනු වෙන්න ඔබට ඒක ආශිර්වාදයක් වෙනවා. දෙවියන්ගේ ඥාතීන්ගේ ආශිර්වාදය ලැබෙන්නට ඔබේ මේ කුසලකාමී ජීවිතය ඔබට හේතුවක් වෙනවා. බුද්ධානුස්සතිය වඩන වගේම මෛත්‍රී භාවනා වඩන වගේම හැකිතාක් දුරට මේ දිනවල ධම්මානුසතිය වඩන්න. බුදුරජාණන් වහන්සේ වසන 45ක් තිස්සේ දේශනා කරපු මේ උතුම් සද්ධර්මයේහි ස්වාඛාතාදී සදාම් ගුණ 6 හොඳට මෙනෙහි කරන්න. ස්වාඛාතෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ ඒ වගේම පඤ්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි මෙන්න මේ ගුණ 6 හැකිතාක් දුරට මුලින්ින්නම් අගටත් අගින්නම් මුලටත් සිහිපත් කරන්න. බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරිපිට ඉඳගෙන ඊතාම පීතිරු හලින් ප්‍රසන්න මුහුණින් ඔබටම සද්ධර්මයේ දේශනා කරනවා කියන හැඟීම ආකල්පය ඇති කරගෙන සදහම් ගුණ මෙනෙහි කරන්න. ඒ තරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ සරණ ගිය සැරියුත් මුගලන්, මහා කාශ්‍යප, ආනන්ද, නන්ද, රාහුල, අනුරුද්ධ, බද්ධිය ආදී ඒ නික්ලේශී මහරහතන් වහන්සේලාගේ තුල පැවති සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිධිපටිපන්න, ආහුනේය, මෙයාදී පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණීය, අනුත්තර පුණ්‍යක්ෙත්ත ලෝකස්ස කියන මෙන්න මේ සංගුණ නමය පුලුවන් තරම් මේ දිනවල මෙනෙහි කරන්න භාවනා පිළිදෙර වඩන්න. ඔබේ ජීවිතේ ලොකු පරිවර්තනයක් ලැබේ. ඔබට මේ දිනවල ලැබිච්ච විවේකය, ඥාතීන් සමග එක නිවසේ වාසය කරන්න ලැබිච්ච අවස්ථාව, ඇතැම් විට ඔබට ජීවිතයේ කිසිදාක නොලැබිච්ච අවස්ථාව. ඉදිරියේදී ඔබට එහෙම අවස්ථාවක් ලැබෙයිද කියනත් බෑ. මේ ලැබෙච්ච අවස්ථාව සුභවාදීව හිතලා වඩා වඩාත්ම ධර්මයට නැඹුරු වෙන්න, ඔබේ නිවස පුරාම සද්ධර්මය ඇහෙන, පිරිත් දේශනා ඇහෙන, පංචශීලය ආරක්ෂා කරන, භාවනා වඩන කාල පරිච්ඡේදයක් කරගන්න. ඔබේ ජීවිතයේ භාග්‍ය සම්පන්නම සමයේ මේ දින කිහිපය සති කිහිපය බවට පත් කරගන්නට ඔබ දැස්ස වෙන්න. ලෝකයේ බොහෝ දෙනාට කිසිදු පිරිසරණක් නොමැතිව බලාගත්තම බලාගෙන ඉන්න අවස්ථාවක ඔබට මට මේ ලෝකයේ ඉහළම රැකවරණය පිරිසරණ ආරක්ෂාව ලැබෙලා තියෙනවා. ඒ තමයි බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවනි ආශිර්වාදය පිරිසරණ රැකවරණය ඔබටත් මටත් ලැබෙලා තියෙනවා. අපි වාස වාසනාවන්තයි. ඉතින් මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන නිතර මෙනෙහි කරමින් තමන්ගේ සිතේ කුසලයේ දිනු කරගන්න, අකුසලයෙන් මිදෙන්න, ඒ ඇති කරගන්නා ආධ්‍යාත්මික ශක්තිය මුළු ලෝකයේ තුලම පතුරවා හරින්න. මේ ශක්තියේ බලයෙන් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සීල සත්තෝ සුවපත්ත්වා කියලා හැකිතාක දුරට මේ දිගෙහි ඔබ සිහිපත් කරන්න. මේ ඔබට ජීවිතයට ආශිර්වාදයක් වෙයි. ශාරීරික නිරෝගී භාවයට හේතුවක් වෙයි. ඒ සඳහා ක්‍රියා කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, මේ අවස්ථාවේ අපි ඔබට විනාඩි 5ක කෙටි විවේකයක් ලබා දෙනවා. මේ විවේක කාලය තුළ ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නය ඔබට මේ Facebook හරහා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ විනාඩි 5න් පස්සේ අපි ප්‍රශ්න බලලා ඊට අනුව කාලෝචිත ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට අප බලාපොරොත්තු වෙනවා. එනිසා ඉදිරි විනාඩි 5 ඔබට විවේක කාලයක් වශයෙන් අපි වෙන් කරගෙන නැවත ඒ විනාඩි 5න් පස්සේ ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව අපි දිගටම කරගෙන යනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. තෙරුවන් සරණයි. සන්දවන්ත පින්නතුනි, ධර්ම දේශනාවේ ඉතුරු කොටස අප දිගටම පවත්වන්නටයි සූදානම් වන්නේ. අපි මුලදීම සඳහන් කළා මේ වගේ අවස්ථාවකදී අපි එකකින් අපේ කායික නිරෝගීතාවය සලසා ගන්නට කොහොමද කටයුතු කරන්නට ඕන, අනිත් අතින් අපේ හිතෙහි කුසල චේතනා ජනිත කරගෙන අපි ලෝකයට ආශිර්වාදයේ සලසන්නේ කොහොමද කියන කාරණේ සාකච්ඡා කළා. අපි ටික වේලාවක් ඒක භාවිත කළා. දැන් අපි බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි මෙවැනි අවස්ථාවකදී ලෝකෙ දිස බලන්න ඕනේ කොහොමද කියලා. ඔබ දන්නවා මුළු ලෝකයක්ම අසරණ වෙච්ච අවස්ථාවකයි දැන් මේ පසු වෙන්නේ. ලෙඩ දුක්වලට පත්වීම සාමාන්‍ය ලෝකයේ දෙයක්. ඔබ උනත් ජීවිතේ නොයෙක් අවස්ථාවන්වලදී ලෙඩ දුක්වලට පත් වෙලා තියෙනවා. ඔබේ ළඟම ඥාතීන් මරණයන්ට පත් වෙලා තියෙනවා. සමීපතම ඥාතීන්ගේ මළගෙවල්වලට ඔබ සහභාගී වෙලා තියෙනවා. නමුත් ඒ සියලුම තත්ත්වයන්ට වඩා වෙනස් ස්වභාවයකටයි අද අපි මේ මොහොන දිලා ඉන්නේ. අද ඔබේ ළඟම ඥාතියෙක් ලෙඩ වුණත් ඔබට ඒ ඥාතියගේ ළඟ ඉඳගෙන වතුර ටිකක්, බෙහෙත් ටිකක් දෙන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි අද. ඔබේ ළඟම ඥාතියෙක් මිය ගියොතින් ඒ ඥාතියාගේ ළඟ ඉඳගෙන අවසන් කටයුතු සිදු කරන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි අපි දැන් මේ ඉන්නේ. ඒ වගේම ඥාතිවරයෙක්ගේ මළගෙදරකට සහභාගී වෙන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි අපි ඉන්නේ. ඔබ කැමති විදියට ඒ අවසන් කටයුතු සිදු කරන්න පුළුවන් ස්වභාවයක නෙවෙයි අද අපි ඉන්නේ. මෙන්න මේ අවස්ථාවේදී තමයි අපට වඩාත් බුදුහාඳුරන්ගේ ධර්මයට සමීප වෙන අවස්ථාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ අනිත්‍ය කාරණා පහක් පිළිබඳව. ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්ඛේපණං ගති. අපි ජීවත් වෙන ස්වභාවයේ, ජීවිතයේ ස්වභාවය අපට කලින් තීරණය කරන්න බෑ. මරණය කලින් තීරණය කරන්න බෑ. ව්‍යාධිය, අපේ ශරීරයට එන ලෙඩය අපිට කලින් නියත වශයෙන් කියන්න පුළුවන් කමක් නෑ. අපි මරණයට පත් වෙන අවස්ථාව අපිට කියන්න පුළුවන් කමක් නෑ. දේහ නික්ඛේපණං, අපේ ශරීරය කොතනද අවසන් කටයුතු කරන්නේ කියලා කල්පියාම අපට නියත වශයෙන් කියන්න බෑ. ගතින්, මරණයෙන් පස්සේ ඉපදෙන තැන අපට කලින්ම තීරණය කරන්න බැහැ සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට. ආධ්‍යාත්මික වශයෙන් දිනු වෙච්ච කෙනෙකුට ඒක පුළුවන් අවස්ථාවක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේ සඳහන් වන්නේ සාමාන්‍ය ලෝකයේ කෙනෙකුගේ ලක්ෂණය. ඔබ කාලයක් හිතාගෙන ඉන්නේ නැති මම ජීවිතේ රැක ආරක්ෂා කරලා ධර්මවල හදලා ඉගෙන ගියාගෙන මේ සියල්ලක්ම නිමාටපත් කරලා ඊටම සෝදාය විදියට මේ ජීවිතේ නිමාටපත් කරන්න. ඔබ ඇතැමිට කලින් තීරණය කළේ නැති ඔබේ ශරීරයේ වෛද්‍ය විද්‍යාවකට බාර දෙන්න. ඔබ ඇතැමිට සහතික ලියලා තියෙන්නේ නැති ඔබේ ශරීරයේ අවයව ඕගනස් පරිත්‍යාග කරන්න. ඔබ ඇතැමිට තීරණය කළා ඇති මගේ අවසන් කටයුතු මේ විදිහට සිද්ධ වෙන්න ඕන. ආදාහනය කරන්න ඕනද? භූම දානය කරන්න ඕනද? ආදාහනය කරනවා නම් අලු ටික කොතෙන්ද දාන්නේ? අවසන් කටයුතු වල සහභාගී වෙන හාමුදුරුවෝ කවුද? කීනමක් සහභාගී වෙනවද? මම අවසානට කියන්න ඕන අහන්න ඕන බණ මොකද්ද? අහන්න ඕන පිරිත් මොකද්ද? මේව ගැනුණත් ඔබ ඇතැමිට හිතලා තියෙන්නේ නැති. ඔබ වගේම හිතපු අය තමයි මේ දිනවල මේ යන්නේ. පින්නොතින බලන්න ඒ කිසිවක් ඕන්ඩ කරගන්න පුළුවන් කම ලැබිලා තියෙනවද? වැඩිදයක් තමයි වුන් ජීවිත කාලෙම පෝෂණය කරු දරුවවත් තමගේ අම්මා තාත්තවත් සමීපව ඥාතීන්වත් අද ඔවුන්ගේ ළඟ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔවුන් කැමති විදියට ඔවුන්ගේ අවසන් කටයුතු තමගේ ආගමනුකූලවත් කරන්න පුළුවන් වාතාවරණයක් අද ලෝකෙට උදාගලා නැහැ. මෙන්න මෙවැනි තත්ත්වයක් මත ඔබත් සිහි කළ යුතු යථාර්ථයක් තියෙනවා. අද මේ යන කෙනාට අත්වන මේ ඉරණම ඒක කියන්නේ කොහොමද? ඒන් කියන්නේ අපේ ඉරණමේ හෙට දවසත් හෙට දවසේ අපේ ඉරණමත් මේක කියලායි කියන්නේ. එහෙනම් පින්නතුනි අපි කලින් නියම කරගෙන තියෙන දේවල් කොයි තරම් දුරට අපේ ජීවිතය ඉෂ්ට කරගන්න පුළුවන්ද කියලා මදකට ඔබේ ජීවිතය තුළින් ගැඹුරින් කල්පනා කළ බලන්න. මෙන්න මෙතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට වඩාත්ම වැදගත් වෙන්නේ. අද ලෝකයේ ලෙඩ දුක් වලින් පීඩාවට පත් වෙන ලෝකයා තමන්ගේ නිවසෙන් එළියට එන බැරි මට්ටමට ඉන්නේ. අපි හිතාගෙන හිටිය අපට ඕනම වෙලාවක ඕනම තැනකට ඕනම රටකට යන්න පුළුවන් ඕනම කෙනෙක් ඇසුරු කරන්න පුළුවන් කියලා. අද ඒ තත්ත්වය අපට ලැබිලා නැහැ. අපි හිතාගෙන හිටිය අපට ඕනම කඩයකට ගිහිල්ලා ඕනෑම බඩමුට්ටුවක් මිලදී ගන්න පුළුවන් කියලා. අද ඒ තත්ත්වය නැහැ. අපි හිතාගෙන හිටියා තමන් කැමති ඕනම ආපන ශාලාවකට රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා කැමති වර්ගය ආහාරයක් මිලදී ගන්න පුළුවන් කියලා. ඔබේ අතේ සල්ලි තියෙනවා කියලා ඔබ හිතන් හිටියා. නමුත් එයාද සල්ලි නිෂ්ඵල දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඔබට අද සල්ලි අනුභව කරන්න බෑ. ඒ සල්ලි වලින් ඔබ කැමති බඩු මාන්නද ගන්න පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි පින්තුනි. අපේ අතේ සල්ලි තිබුණත් අද අපි කැමති බෙහෙත් වෛද්‍ය උපකරණ අද අපට ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපි හිතාගෙන හිටිය අපට වෛද්‍ය ඉන්සුරන්ස් එකක් තියෙනවා. හෙල්ත් ඉන්සුරන්ස් එක තමයි තියෙනවා. ලෙඩක් වුණොත් ඉන් සියලුම පහසුකම් ඒ හෙල්ත් ඉන්සුරන්ස් එකෙන් ඔබට ලැබෙයි කියලා කාලයක් ඔබ හිතාගෙන හිටියා. පින්නතනි අද ඔබට අවශ්‍ය පහසුකම් ටිකෙන් ආවම වශයෙන් ඇඳක් අත් දෙන්න බැරි මට්ටමට අද සෞඛ්‍ය සේවය ලෝකේ බින වැටිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අද අපි මේ භුක්ති විඳින පහසුකම් දෙකේ දවසේ කොයි මොහොතේ ආවම වේද කියලා අපි දන්නේ නැහැ. හෙට දවසේ විදුලිය නැති වෙන්න පුළුවන්. හෙට දවසේ අන්තර්ජාල පහසුකම් නැති වෙන්න පුළුවන්. දුරකථන විසන්ධි වෙන්න පුළුවන්. ආහාර පාන ටික කොහොමත් ගන්න බැරි වෙන්න පුළුවන්. එතැන්මිට ඔබේ නිවසට එන වතුර ටික හෙට දවසේ නැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අද මුහුණ පාලින් නැහැ හැටියට අපට මූලිකම අවශ්‍යතාවය වන හුස්ම ටිකවත් අපට ලබා ගන්න බැරි මට්ටමක් උදා වෙන දවස් වැඩි ඈතක නෙවෙයි. ඇයි ඒකට අද දවසේ බොහෝ දෙනෙක් පත් වෙලා ඉන්නේ. ඔබ දකින්න ඇති හුස්ම ගන්න අමාරුවෙන් ඉන්න අය දහස් ගාණක් මිනිස්සු ඉන්න ආකාරය. ඒ කිසිදු කෙනෙක් ළඟ දුකට හිසක් අත ගන්න කෙනෙක්වත් ඥාතිවරයෙක්වත් ඔවුන්ගේ ළඟ නැහැ. ඔවුන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. කෑම බීමක්වත් ඇඳුමක් පැළඳුමක්වත් ඇඳක්වත් ඒ ඇල්ලන්නේ නැහැ. ඒ ඇල්ලන්නේ එකම දේ තමයි මට හුස්ම ටිකක් දෙන්න, මට නිදහසේ හුස්ම ගන්න දෙන්න කියන එක විතරයි ඕන් අපේ නායකනා කරන්නේ. පින්නතුනි මෙන්න මෙවැනි අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට කොච්චර අපිට සම්බන්ධ කරගන්න පුළුවන්ද? අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බද්දේ කරත්ත කියලා සංකල්පය. හුදකලාව බව, ආධ්‍යාත්මික හුදකලාව, උත්තරීතර හුදකලා බව. අපි ජීවිතයේ තනි වෙන දවසක් තියෙනවා. අපි බොහෝ වෙන මේක හිතන්නේ නැහැ. අන්නේ තමන් තනි වෙච්ච අවස්ථාවේදී තමන් කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතයේ කොයි තරම් සතුටු වෙන්න පුළුවන් දේවල් තමන් ජීවිතේට අත්පත් කරගෙන තියෙනවාද කියලා. එදාට ඔබට ඔබේ දරුවන් ගැන හිතලා සතුටු වෙන්න බෑ. ඔබ ලබාගෙන තියෙන උපාධි සාර්ථක දිහා බලන, ඔබ කරන කරපු රැකියාව දිහා බලන, ඔබේ ගේ දොර ඉඩකඩම් දිහා බලන, ඔබේ ලස්සන ශරීරය දිහා බලන, ඔබේ හෙල්ත් ඉන්සූරන්ස් එක දිහා බලන, ඔබට එදාට සතුටු වෙන්න බෑ. එදාට සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද? ඔබේ ජීවිතයේ යම්කිසි ආධ්‍යාත්මික රැකවරණයක් ඔබ ලබාගෙන තියෙනවනම්, ජීවිතයේ කුසල දහම ඔබ රැස් කරගෙන තිබුණා නම්, අම්මට තාත්තට අසරණයට පූජක උතුමන්ට දුගී මගේ යාචකාදීන්ට ඔබ ජීවිතයේ කොයිතරම් ආකාරයෙන් සලකලා තිබුණද කියන බලන්න ඔබට ආපස්සට හැරිලා බලලා කොයිතරම් සතුටු වෙන්න පුළුවන් දෙයක් ඔබේ ජීවිතයේ තියෙනවද කියලා. ඒ වගේම ඔබ පංචශීලයේ කොයිතරම් දුරට ආරක්ෂා කරගෙන තියේද? ආමවාසයෙන් එක සිල් පදයක්වත් ඔබ කොයිතරම් දුරට ජීවිතය ආරක්ෂා කරගෙන තියෙනවද කියලා බලන්න. ඔබ තනි වෙච්ච අවස්ථාවේදී ජීවිතය කරපු කුසල කර්ම ගැන, පූජනීය ස්ථාන වන්දනා කරපු ආකාරය, දමදිව වන්දනා කරපු කෙනෙක් වෙන්න පුළුවන්, ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථාන වන්දනා කරපු කෙනෙක් වෙන්න පුළුවන්, රුවන්වැලි සෑයේ ජයශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව, සෝමාවතිය, මේ වගේ ස්ථාන ඔබ වන්දනා කරලා තියෙනවා නම්, ශ්‍රී පාද වන්දනා කරලා තියෙනවා නම්, මෙන්න මේ සිටිවිලි ටික ඔබට සිහි කරන්න පුළුවන් අවස්ථාවක් මේක. ඔබ ජීවිතයේ අතීතයේ රූපින් කම්මේ දිනවල හොඳට සිහිපත් කරන්න. එතැන්මිට ඔබ තාම ලෙඩ දුක් වලට පත් නොවෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට ගෙදර ඉන්නකොට කම්මැලි බවක් ඇති වෙනවා. උදාසීන බවක් ඇති වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී ජීවිත කාලය පුරා කරපු කුසල දහම ඔබ දැන් සිහිපත් කරන්න. එතැන්මිට ඔබට අවශ්‍යතාවයේ තිබුණත් දැන් මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානයක් දෙන්න පුළුවන් අවස්ථාවක නෙමෙයි ඔබ ඉන්නේ. අතීතයේ ඔබ අප්‍රමාණව තමන්ගේ දෑතින් උයලා සකස් කරලා ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරපු කෙනෙක් ඔබ. අන්නේ පින්කම් හොඳට මතක් කරගන්න. දීපු දානයන් හොඳට මතක් කරගන්න. ඔබ නොදුන්නත් අනිත් අයගේ දාන අවස්ථාවකට ඔබ සහභාගී වුණා. එහෙම නැතුණත් ඔබ අහලා ඇති අනාථ පිණ්ඩික සිටුතුමා දාන දීපු හැටි, විසාකාව දන් පූජා කරපු හැටි, බන්දුල මල්ලිකාව දානය දීපු හැටි, කොසහයිතුමා දන් දීපු ආකාරය. මෙන්න මේ වගේ අතීත කතා පුරවත් වලින් ඔබ ඉගෙනගත්තු දේවල් පින්කම් ගැන ඔබේ මතකයේ ඇති. අන්නේ පින්කම් හොඳවට සිහිපත් කරගන්න අවස්ථාවක් මේක. ඒ හැම පින්කමක්ම දිහා බලලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. දිනකතාම ලෝකයේ බොහෝ තැන්වල බෞද්ධ රටවල බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ධර්ම වෙනුවෙන්, සංඝයා වෙනුවෙන් දානමාන ආදී පූජා කරනවා. මනුස්ස ලෝකේ ගත්තනම් දමදිව පූජනීය ස්ථානවල, ශ්‍රී ලංකාව ගත්තොතින් රුවන්වැලි සෑය, මහියංගනේ, නාගදීපේ, කල්යාණී රාජමහා විහාරස්ථානය, දළදා මාලිගාව, සෝමාවතී, සේරුවාවිල, මේ වගේ පූජනීය ස්ථානවල අප්‍රමාණ දාන ආදී පින් දහම අද දින සිදු කරනවා. අන්නේ සියලුම පින්කම් හොඳවට සිහිපත් කරන්න. තමා දැන් ඒ පින්කම් වල සහභාගී වෙනවා කියලා හිතලා අප්‍රමාණව සතුටු වෙන්න. සාදු සිතින් අනුමෝදන් වෙන්න. මේ බුද්ධ ශාසනය තුල මනුස්ස ලෝක විතරක් නෙවෙයි, තවත් සාදිවි ලෝකයේහි සියලු මිනිසාය ගැන ඔබ අහලා ඇති. බමලොව තියෙන සරුමිනිසෑ ගැන බහලා ඇති. අන්නේ ස්ථානවල අප්‍රමාණ පුදු පූජාවන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ මොහොතේ සිදු කරනවා. සියලු පින්කම් කියන තුනේ සාදු සිතින් අනුමෝදන් වන්න. ඒ අතර පින්නතුන ටිකෙන් ටික තමා කුසලයේ තුල ඉදිරියට යන්නට දක්ෂ වෙනට ඕන. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු අනාථපිණ්ඩික සිසුමා, ඒ වගේම නකුල පිතා, මේ වගේ අය ලෙඩ දුක් වලටපත් වෙලා බුදුරජාණන් වහන්සේ සංඝරත්න හමුවෙච්ච අවස්ථා තියෙනවා. බුදුහාඳුන මෙවැනි අවස්ථාවලට අනුශාසනා කළේ ඔබ කායිකව රෝගී වෙන්න පුළුවන්. නමුත් මානසිකව නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. කායික වෙලෙඩ වුණත් මානසික වෙලෙඩ වෙන්න එපා කියලා බුදුහාඳුන දේශනා කළේ. කොහොමද පින්නතුනි රෝගී වූ කායක් සහිතව නිරෝගී වූ මනසක් හදාගන්නේ? කායිකව අපට ලෙඩ දුකකටපත් වීමෙන් කිසියම් විදියක ශාරීරික අපහසුතාවක් ලැබෙනවා. ශාරීරික වේදනාවක් ලැබෙන පුළුවන්. නමුත් පින්නතුනි අප වැඩිපුර දුක් වෙන්නේ කායිකව නෙවෙයි, අපි දුක් විඳින්නේ මානසිකව. ඔබට අද දවසේ හොඳටම පේනවා මේ මනහන බොහෝ දෙනෙක් රෝගී අය නෙවෙයි. නමුත් ඒ රෝගියේ දැම්මම ඔබට හැදෙන වගේ, අනාගතේ හැදුන වගේ ඔබ දැම්මම මානසිකව ලෙඩ වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ කායිකව ලෙඩ වුණත් මනසින් ලෙඩ නොවී ඉන්න පුළුවන් විදියට මඟ පෙන්වන සදාම් පණිවිඩය උන්වහන්සේ අපට දේශනා කළේ. මෙන්න මේ විදිහේ පින්තුණි පියවර තුනක් යටතේ සීල සමාධි ප්‍රඥා කියන මේ පියවර තුනක් යටතේ බුදුහාඳුර විස්තර කරනවා අපි කොහොමද මානසිකව නිරෝගී සිතක් හදාගන්නේ කියලා. මේකට අපි දක්ෂනෝතින් පින්තුණි අපි තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තමයි බවට පත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අපි ලෙඩ දුකකට පත් වුණත් ඒ දුක දුක නොවෙන්නට අපට හිත හදා ගන්න පුළුවන්. අපි මරණයට පත් වුණත් ඒ මරණය අවමංගල්‍යයක් නොවෙන්න, වාසනාවන්ත මරණයක් වන්නට අපට පරිසරය සකස් කර ගන්න පුළුවන්. අද ලෝකේ බොහෝ දෙනෙක් මේ මොහොතේ මරණයට පත් වෙනවා. පින්නතුනි මේ රෝගී හැදුනහම අපට ඉතින් ලෝකෙමයි මැරෙන්නේ මේ රෝගෙන් විතරයි කියලා. නමුත් පින්නතුනි ඔබ විශ්වාස කරනවද දිනපතා ලෝකේ අලුත්ෙන් බිහි වෙන දරුවන් සංඛ්‍යාව කීයද කියලා? දිනකට 360,000කට වඩා ප්‍රමාණයක් අලුතෙන් ඉපදෙනවා. ඒ අතර ජීවත් වෙන අයගෙන් 160,000කට වඩා ප්‍රමාණයක් දිනකට මරණයටපත් වෙනවා. මේ රෝගිය තිබුණත් නැතත් දිනපතා සංඛ්‍යා වාර්තාව මේකයි. දිනකට 160,000ක් මිය යනවා කියලා කියන්නේ ඔබ එකවරක් හුස්ම අරගෙන හුස්ම පිට කරනකොට ලෝකේ කොහේ හෝ තැනක 6 දිනක් මරණයටපත් වෙනවා. 6 දිනක් මරණයටපත් වෙනවා. පින්නතුනි සංවේගය මේක නෙවෙයි. මේ මරණයන් බොහෝ විට අපි හිතන්නේ දෙමව්පියන් ඥාතීන් හිතවතුන් පිරිවරාගෙන මරණයටපත් වෙනවා නම්, නැත්නම් තමා සුවදායී වෙන අවස්ථාවකදී මරණයටපත් වෙනවා නම් ඒක වාසනාවන්ත මරණයක්. ඇතැම් විට කවුරුවත් නැතුව ලෙඩ දුක් වලටපත් වෙලා මැරෙනවා නම් ඒක අවාසනාවන්ත මරණයක් කියලායි ඔබ ඇතැම් විට හිතාගෙන ඉන්නේ නැත්තේ. නමුත් වෙනතනෙ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව මරණයක් වාසනාවන්තද අවාසනාවන්තද කියන එක තීරණය වන්නේ මැරෙන ආකාරය අනුව නෙවෙයි. මරණයක වාසනාවන්ත අවාසනාවන්ත බව බුදු දහමට අනුව තීරණය කෙරෙන්නේ කොයි රෝගයෙන් මැරුණද, නිරෝගීව මැරුණාද කියන කාරණය මත නෙවෙයි. මරණයක වාසනාවන්ත අවාසනාවන්ත බව තීරණය වන්නේ මරණයෙන් පස්සේ ඉපදෙන ස්ථානය අනුව. බුදුදහමට අනුව මරණයට පත්වීම නෙවෙයි සංවේගය. යම් කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ ඔහුට මේ ලැබෙන කිමිච්ච සුගතිය මනස ලෝකය වාසනාවන්ත උපත අහිමි වෙලා මේට වඩා පල්ලෙහා තැනක කිසියම් කෙනෙක් උපත ලබනවා නම් අන්න ඒකයි පින්නතුනි ජීවිතය අභාග්‍ය. යම් කෙනෙක් දැඩි රෝගී තත්ත්වයකට පත් වෙලා මිය ගියත් එතනත් තා මරණයෙන් පස්සේ සුගතියක ඉපදෙනවා නම් අන්නේ සුගතිය ලැබීම නිසාම ඒ මරණය වාසනාවන්ත මරණයෙන් බවට පත් වෙනවා. ඒක කිසි විටකත් අවාසනාවන්ත මරණයක් වෙන්නේ පින්නතුනේ මෙවැනි තත්ත්වයක් මත අපේ කල්පනා කළ බලන වටිනවා. අපි කොයි ආකාරයේ රෝගී තත්ත්වයකට සම්බන්ධ වෙල මිය ගියත්, කොයි තරම් අනතුරකින් මිය ගියත්, අපේ මරණය අවාසනාවන්ත මරණයක් නොවන්නට, නැවත වාසනාවන්ත උපතකට යන්න පුළුවන් විදියට අපේ ජීවිතය සකසා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අන්නේකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ, යෝචේ මස්ස සකං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සේයෝ සීලවන්තස්ස ජායිනෝ. යම්කිසි කෙනෙක් දුස්සීලව වසර 100ක් ජීවත් වෙනට වඩා පුළුවන් නම් සිල්වත් එක දවසක් ජීවත් වෙන්න, අන්න ඒක දවස උතුම්. ඔබ මනුස්ස ලෝකයේහි තම ජීවත් වෙන එක දවසක් වෙන්න පුළුවන්, අන්න ඒක දවස තුළ උපරිම බලන්න පංචශීල ආරක්ෂා කරමින් ජීවත් වෙන්න. ඔබ හෙට දවසේ අනතුරට පත් වෙන්න පුළුවන්. බණ කියනවා හෙට දවසේ, නැත්නම් තවත් සමානකින් මේ රෝගේම මරණයට පත් වෙන්න පුළුවන්. නමුත් අපි මේ ගත කරන දිනයක් පාසා අපට සිල්වන්තව ගත කරන්න පුළුවන් නම් අපේ ජීවිතයේ හිස් ජීවිතයක් වෙන්නේ නැහැ. අපේ ජීවිතයේ වාසනාවන්ත ජීවිතයක් වෙනවා. ඒ එක දවස අපි අවුරුදු 100ක් ජීවත් වුණාට වඩා වටිනා දවසක් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. යම්කිසි කෙනෙක් මේ උතුම් ධර්මයේ නොදක වසර 100ක් ජීවත් වෙනට වඩා මේ උතුම් සද්ධර්මයේ දැනගෙන දැකගෙන එක දවසක් ජීවත් වීම උතුම් කියලා. යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ උද්‍යවයන් ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ උද්‍යම්බයන්. මේ හේතුඵල ධර්මයේ හට ගැනීම නිරුද්ධ වීම, ස්කන්ධ පංචකය, ධාතු, ආයතන මේ කියන පරමාර්ථ ධර්මයන්හි හට ගැනීම නිරුද්ධ වීම නොදක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා මේ ස්කන්ධ ආදී සත්‍යයන්ගේ මූලික ඒකත්වික හැම මොහොතෙම හටගෙන පෙර නොතිබේ හටගෙන අහුත්වා සම්මුතං ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ආකාරය හුත්වා නබ විස්සති කියන මේ යථාර්ථයේ තේරුම් අරගෙන එක දවසක් අපට ජීවත් වෙන්න පුළුවන් නම් අපේ ජීවිතයේ පින්නතුනි හිස් ජීවිතයක් වෙන්නේ නැහැ. අපේ ජීවිතය පරිපූර්ණ පෙරණු ජීවිතයක් බවට පත් වෙනවා. අපි බලමු පින්නතුනි කොහොමද මේ තත්ත්වය ඇති කරගන්නේ කියලා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව උන්වහන්සේගේ සියලු ඉගැන්වීම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මෛත්‍රිය, අනෙක් පැත්තෙන් සතිය, සතිපට්ඨානය. ආධ්‍යාත්මික සෝයා කෙනක කරා යන කෙනෙක්ගේ තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි නිතරම යා මෛත්‍රිය වඩන කෙනෙක් බවට පත් වෙනවා. සබ්බේ සත්තා භවං සුඛිතත්තා කියලා සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා හෝ නිරතුරුව මෙත්සිත වඩනවා. මේ තුනින් පින්නතුනේ අට පුදුම විදිය ආධ්‍යාත්මික සුවයක් ලැබෙනවා. අපි නිතරම හිතේ අසතුටෙන් ඉන්නේ, නිතරම හිතේ පීඩාවට පත්වීමට හේතුව තමයි අනිත් අය කෙරෙහි තියෙන අමනාපය, විරසක බව, ද්වේෂය, ක්‍රෝධය. යම්කිසි කෙනෙක් නිතර මෛත්‍රිය වඩනවා නම් සම්බේ සත්තා භවං සුඛිතත්තා සීල සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරනවා නම් කාලය අඛණ්ඩව මෛත්‍රී භානාව වැඩිමින් අනිසංස විදියට එතනත්තා මාතා යතානි යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සම්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං යනුවෙන් සඳහන් කළ පරිදි එකම පුතෙක් ඇති අම්ම කෙනෙක් ඒ පුතාට දිවි හිමියෙන් සලකනෝ වගේ මෛත්‍රී වඩන කෙනා නිතරම තමාට මුණගැහෙන හැම කෙනෙක් කෙරෙහිම මෛත්‍රී සාගතව දරුවන් දෙස බලන ආකාරයෙන් බලනට එතනත් අහුරු වෙනවා. පින්නතුනි මෙවැනි මානසිකත්වයක් අපට තියෙනවා නම් අපේ ජීවිතය, අපේ හිත, අපේ ආධ්‍යාත්මික ලෝකය කොයිතරම් ලස්සන වෙනවද? මෛත්‍රී භානාව වඩන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. එතනත්ාගේ ළඟ කරුණාව තියෙනවා. අනිත් කෙනෙක්ගේ දුකේදී පිහිට වෙන්න ඕන කියන හැඟීමක් තියෙනවා. මුදිතා ගුණය තියෙනවා. එතනත්ාගේ දිනුවේදී සතුට වෙනවා. උපේක්ෂාවක් තියෙනවා. ඇතැම් විට දුක් කරදරට පත් වෙන කෙනා කෙරෙහි පිළිබඳවත් සැපෙන් ඉන්න කෙනෙක් පිළිබඳවත් ඇතැම් විට අපට දුක සැප දෙක අතර සිත දෝරණය වෙනවා. මෙන්න මේ තත්ත්වයේදී අපි කර්මය පිළිබඳව තේරුම් අරගෙන යම් කිසි කෙනෙක් සැප විඳිනවා නම් ඒ සැප විඳින්න ඔහුගේම කර්මය නිසා ආනිසංස නිසා. යම් කිසි කෙනෙක් දුක් විඳිනවා නම් ඒ දුක් විඳින්නේ ඔහුගේම කර්මය නිසා කියලා කර්මය පදනම් කරගත් අවබෝධයෙන් ඇති කරගන්න උපේක්ෂා සාගත මනස මේ තුළින් උපේක්ෂාවෙන් වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. පින්නකින අද රෝගී බොහෝ දිනක් දුකසේ වාසය කරන අවස්ථාවේදී අපි මෙත් සිතින් වාසය කරනවා නම් අනිත් කෙනෙක්ගේ දුකේදී අපි පිහිට වෙනවා. ඔබේ අසල්වැසියන්ට ඔබට කිසියම් විදියක උපකාරයක් මේ මොහොතේ කරන්න පුළුවන් නම් සෞඛ්‍ය ආරක්ෂිතව ඒ ඇයට තනතුරක් නොවි අපේ ජීවිතවලට තනතුරක් නොවන විදියට හුදෙක් හැඟීම් බරව විතරක් නෙවෙයි බුද්ධිමත්ව අපට මේ අවස්ථාවේදී කෙනෙක් වෙනුවෙන් භෞතික වශයෙන් උදව්වක් කරන්න පුළුවන් නම් ඒක අපි කරන්නට ඕන. ඔබේ නිවසේ හදන කෑම ටිකෙන් ඔබේ තියෙන පහසුකම් වලින් ඔබේ හිතවත් කෙනෙකුට අසරණ කෙනෙකුට සෞඛ්‍ය ආරක්ෂිතව යම්සේ උපකාරයක් කරන්න පුළුවන් නම් මේ අවස්ථාවේදී ඒක කරන්න. ඔබට තියෙන මුවමැසුම් වැඩිපුර තියෙන දේවල් වෙනත් කෙනෙකුට පරිත්‍යාග කරන්න පුළුවන් නම් සෞඛ්‍ය සේවයන්සයට පහසුකමක් සලසන්න පුළුවන් නම් තමන්ට තියෙන සැපයක් හරින්න පුළුවන් නම් මේක ආත්ම සුඛ පරිත්‍යාගය කියලා කියනවා. ඔබේ නිවසේ වෙළඳ ඔබ හුඟක් කැමැවීම ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ දවස්වල ඔබ ටිකක් ඒක අඩු කරන්නට ඕන. බොහෝ දෙනෙක් මේ අවස්ථාවේදී මිල මුදල් අඩුවෙන් ඉන්නේ. ලෝකයේ ආහාර නිෂ්පාදනය අඩුයි. බඩුමුට් නිෂ්පාදනය අඩුයි මේ දවස්වල. ඉදිරියේදී මේක හුඟක්ම අපිට දැනෙන ගන්නවා. මෙන්න මේ තත්ත්වයන් වලදී ලෝකයේ තියෙන සීමිත සම්පත් අනිත් කෙනා කෙරෙහි පරිහරණය කරන අවස්ථාවක් දීලා හැකිතාක් දුරට කරුණාවෙන් කටයුතු කරන්න තියෙන අවස්ථාවක් මේක. අපි මෙතෙක් අහපු ධර්මය අපර ප්‍රායෝගිකව අත්හදා බලන තියෙන අවස්ථාවක් මේක. පින්නතුන මේ අවස්ථාවම අලි හරගන්නට එපා. ඉතින් මෛත්‍රී සහගත වෙන්න කෙනාගේ ලක්ෂණය මේක. අනිත් දේ තමයි තමන්ගෙන් මේ රෝගය වෙනත් කෙනෙකුට පැතිරෙන්න තියෙන අවස්ථා හැකි තාන් දුරට අවමයන විදියට ඔබ මේ කාලය තුළ කටයුතු කරන්න ඕන. ඒක තමයි මේ අවස්ථාවේ ඔබට ලෝකෙට දෙන්න පුළුවන් ලොකුම දානය වෙන්නේ. ඒකට කියන අපේ දානය කියලා. වෙනත් කෙනෙකුට ඔබෙන් බියක් ඇති නොවෙනවනම් ඒකත් අපට දෙන්න පුළුවන් දානයක් ලෝකෙට. මේ සඳහා අපි තාම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. ඒ වගේමයි ලෝකේ විවිධ රටවල ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව නොයෙක් විදිහේ නීති රීති මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. ආගමික වශයෙන් ගත්තා, ජාතික වශයෙන් ගත්තා අපේ යම් යම් අනන්‍යතාවයන් තියෙන පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී අපි මුළු ලෝකයාගේම සෞඛ්‍ය ගැන හිතලා අපට අපේ පුද්ගලික න්‍යාය පත්‍ර පසකින් තියලා කිසියම් විදියක අවනතතාවයන් දක්වන්න වෙනවා, අවනත බවක් දක්වන්න වෙනවා මේ ලෝකයේ මිනිසුන්ගේ සෞඛ්‍ය වෙනුවෙන්. මෛත්‍රී සාගත කෙනාගේ ලක්ෂණය මේකයි. බුද්ධිමත්ව කටයුතු කරන බෞද්ධයාගේ ලක්ෂණය මේකයි. මං හිතන්නේ බෞද්ධයන් වසන ලෝකයේ බොහෝ රටවල මේ ගැටලු ඇති වෙලා නැහැ. ඒකට හේතුව අපි නිතරම මෛත්‍රියෙන් බුද්ධිමත්ව ධර්මානුකූලව කටයුතු කරන නිසා. ඒ සඳහා අපට බුදුදහමෙන් ලොකු මඟ පෙන්වීමක් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් පින්තුනි, මේ කටයුතු කරන අතරේදී අපි මෛත්‍රිය පාදකව ජීවිතේ සකස් කරගන්න ගමන් අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව වඩාත්ම අපි ගැඹුරින් දහම වෙත සමීප වෙන අවස්ථාවක් මේක. මේ අවස්ථාවට මගේ හැරුණොත් පින්තුනි, අපට කල්ප ගානකට මෙවැනි සම්බුද්ධෝත්පාද කාලය ශ්‍රණ සම්පත්තියක් නොලැබී යන්නට පුළුවන්. අන්නේ නිසා බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ එකාතකින් මේ අවස්ථාවේදී බුදු දාම සංඝ කියන තෙරුවන කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාව ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ගුණයන් ගැන, උන්වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව හොඳවටම ඇති කරගන්න මේ අවස්ථාවේ. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය මේක සුගතිගාමී වෙන්න තියෙන ධර්මයක්, දුකෙන් නිදහස් වෙන්න තියෙන ධර්මයක් කියන එක ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්න. සාරවත් මුගලන් ආදී ස්වාමින් වහන්සේලා නික්ලේශී උන්වහන්සේ මේ සසර ගමන නිමවටපත් කළා. උන්වහන්සේ අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයේ කියන හැඟීමෙන් හැකි තාක් දුරට සංඝරත්නය කෙරෙහි තමන්ගේ හිත පිහිටුවා ගන්න. දිනකට වැඩි වාර ගානක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ට සිහිපත් කරන ආකාරයට තමන්ගේ හිත බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය තුල පිහිටවා ගන්න. ඒ අතර මෛත්‍රී භාවනා වඩන්න. තමා මෙතේ පුරුදු පුහුණු කරපු දානයන් හොඳට සිහිපත් කරලා චාගානුස්සතිය වඩන්න. දිනකතාම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා තියන තමන්ගේ නිවසේ. ජෙදර හැම දෙනාම ඉන්නවස්ථාවෙහි හැම දෙනාටම අත ගස්සලා උදෑසන පැන් වේදුරක් පූජ කිරීම, දාන ටිකක් පූජ කිරීම, දවල්ට දානේ පූජ කිරීම, හවසට ගිලන්පස පූජ කිරීම, කවුරුත් එකතු වෙලා සවසට වන්දනා කරලා පිරිත් කියලා භාවනා කරලා ලෝකයට මේ වෙලාවේ ආශිර්වාද කරන්න. තමගේ නිවස පන්සලක් කරගන්න. ඔබට වෙනද වගේ පන්සල යන පුළුවන් කාලයක් නෙමෙයි මේ. නමුත් ඔබගේම නිවස පන්සලක් කරගන්න. ඔබගේම නිවස අම්මට තාත්තට උපස්ථාන කරන වැඩිහිටි නිවාසයක් කරගන්න. ඔබේ නිවස පුත්තදාර සංඝෝ කියපු ආකාරයට අමුදරුවන්ට සලකන ස්වාමි භාර්යාවන්ට උදව්පකාර කරගන්නා වූ මංගල කර්ම වලින් පිරිච්ච සමයක් කරගන්න මේ ගත වෙන සමය. ඒ අතර පින්නතුනේ හැකි තාක් දුරට සමත කමටහනක අපි මුලින් සඳහන් කරපු විදිහට බුද්ධානුස්සතිය ආදී මෛත්‍රී භාවනාදී භාවනාවකින් හිත සමාධිමත් කරන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. අපි හොඳට හිත තැම්පත් වෙනකොට පින්නතුනේ මේ බාහිර ලෝකෙන් එන කරදර අපට එන්නේ නැහැ. අපි බොහෝ විට හිතින් ගොඩනගාගෙන ඇති කරගන්නා වූ මානසික විහුලතාවයන් මානසික දුක් පීඩා අපට ඇති වෙන්නේ නැහැ. ඒකාන්තයෙන් අපි ලෝකයේ තියෙන තත්ත්වයන් ගැන, වර්තමාන ස්වභාවය ගැන ඉතාම සංවේදීව අවබෝධයෙන් ඉන්නට ඕන. ලෝකයේ මේ රෝගී දැන් ව්‍යාප්ත වෙන්නේ කොහොමද? තමන් ඉන්න ප්‍රදේශයට කොයිතරම් ව්‍යාප්ත වෙනවද? තමන් කොයිතරම් පරිස්සම් වෙන්න ඕනද? කොයිතරම් දැන් නීති රීති තමන්ගේ නගරයෙන්, තමන් ඉන්න ප්‍රාන්තයෙන්, රටෙන්, ලෝකයෙන් නීති රීති කොච්චර දැන් පැනවෙනවද? කොයිතරම් බෙහෙත් දැන් සංක්‍රමණය වෙනවද? තමා මේ වෙලාවේ මොන වගේ බෙහෙත් පාවිච්චි කරන්න ඕන? ආදී කාරණා ගැන තමා සංවේදී වෙන ගමන් අනිත් පැත්තෙන් හැකිතාක් දුරට හිත සමාධිමත් කරගන්න මේ කාලය කැප කරන්න. ඒ අතරේ පින්නතුනේ සතිපට්ඨානය තුළ තමන්ගේ හිත පවත්වා ගන්නට උත්සාහ ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ කායන වයන් දෙක මේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමනසාන නත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. සත්‍යයන්ගේ පිරිසිදු භාවය සඳහා, ශෝක පරිද්දවයන්ගේ දුරු කිරීම සඳහා, දුක් දෝමනස් නැති කිරීම සඳහා, ඥානය ලැබීම සඳහා, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා, කෙටියෙන් කියනවා නම් අපට එන කායික මානසික දුක් පීඩාවලින් නිදහස් වෙන්නට තියෙන එකම මාවත මොකද්ද? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨානය කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඇයි අපි සතර සතිපට්ඨානය තුල ඉන්නට ඕන? සතර සතිපට්ඨානය තුල ඉන්නට ඕන දුක නිදහස් වෙන්න. මොකද දුක කියලා කියන්නේ? දුක කියලා කියන්නේ අපි ඇසෙන් රූපයක් දකිනකොට ඒ රූපයේ බාහිර තියෙනවායි කියලා හිතලා ඒ රූපයේ වෙනස් වීම නිසා අපි දුකටපත් වීම. අපට කනින් ශබ්දයක් ඇහෙනකොට ඒ ඇහෙන ශබ්දය නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතලා ඒ ශබ්දයට ඇති කරගන්නා දුක් සැප. අපේ ශරීරය නිත්‍යයි සැපයි කියලා හැඟීමක් ඇති කරගෙන ඒ ශරීරය තුර හිත බැසගෙන ඒ ශරීරය ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, මරණයට පත් වෙනකොට දුකටපත් වීම. මෙන්න මේ දුක් ටික නිදහස් වෙන නම් කායේ කයන පස්සේ කිප විදියට කයෙහි කය අනුව බලමින් වාසය කරන්න ඕන. මේ ශරීරය කියලා කියන්නේ සතර මහා භූත රූපයෙන් නිර්මාණය වෙච්ච දෙයක්. දෙතිස් ගුණපියකින් නිර්මාණය වෙච්ච දෙයක්. මේ ශරීරය කියලා කියන්නේ ඉරියව් හතරකින් සංයුක්ත වෙච්ච දෙයක්. මේ ශරීරය කියලා කියන්නේ අපි ගත්තු කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙලා වර්ධනය වෙලා කර්ණා කර්මාණුකව සකස් වෙච්ච දෙයක්. ආහාරය ඇති කලින් හටගෙන ආහාරය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන දෙයක් මේක. මෙන්න මේක අපි නිසලස අවබෝධ කරගත්තොත් අපි දන්නවා මේ ශරීරය කියන්නේ සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි. තමාගේ විඤ්ඤාණයට අනුරූපව තමාගත් ආහාර පාන ආදීන් සකස් වෙච්ච දෙයක්. මේක කෙටි කාලයක් පාවිච්චි කරන දෙයක්. මේක තුල සැප වශයෙන් ආත්ම වශයෙන් නිත්‍ය වශයෙන් ගත යුතු දෙයක් නැහැ කියන අවබෝධය තමට ලැබෙනවා. තමන්ට ශරීරය ගැන යම් කිසි වෙලාවක මතකයක් එළඹුණා නම් ඒ එළඹෙන හැම අවස්ථාවකදීම තමා දකින්නේ මේක තමන්ගේ ශරීරයක් කියලා නෙවෙයි, මේක ආහාරයෙන් නිර්මාණය වෙච්ච දෙයක්, ආහාරයේ ප්‍රතිඵලයක්, ආහාරයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා තමා දකිනවා. ශරීරය ගැන මෙහෙම අවබෝධය ලැබෙනකොට ඊළඟට අපි දකිනවා වේදනාසු වේදනා පස්සේ විහෙරති. තමාගේ සිතකය දෙකට කිසියම් වේදනාවක් එළඹෙනවා නම් ඇතැමිට ශාරීරික මේ වේලාවකටත් තියෙන පුළුවන්. උණ රෝගේ හැදිලෙන්න පුළුවන්. ඒ එන වේදනාව දිගට තියෙන වේදනාවක් නෙවෙයි. ඒක ස්පර්ශ නිසා හටගෙන එතනම නිරුද්ධ වෙන දෙයක්. කායිකව ඇතිවන කාය සංපස්සජා වේදනාව විතරක් නෙවෙයි. ඇසින් රූප දැකලා චක්කු සංපස්සජා වේදනාව. කනෙන් ශබ්ද අහලා සෝත සංපස්සජා වේදනාව. නාසයෙන් ගඳ සුවඳ විඳලා ගාන සංපස්සජා වේදනාව. දිවෙන් රස විඳලා ජීවා සංපස්සජා වේදනාව. සිතට සිතුමිණේ ඇවිල්ලා මනෝ සංපස්සජා වේදනාව. ආදී වශයෙන් ඇස් කන ආසාදී ඉන්ද්‍රිය හයටම ආයතන හයටම එළඹෙන වේදනාවන්හි ලක්ෂණය තමයි පස්සපච්චා වේදනාව. මේ වේදනාව හිමිකාරුවෙක් නැහැ. මේක ස්පර්ශය නිසා හටගන්න වේදනා ස්පර්ශයේ නිරුද්ධ වීමෙන්ම නිරුද්ධ වෙලා යන දෙයක් බව ඔහු දකිනවා. හැම වෙලාවෙම තමන්ට හටගන්නා වූ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා මෙන්න මේ කිසියම් වේදනාවක් තමන්ගේ හිතට එනවා නම් ඒ සියලුම වේදනා පෙරනොතිබී හටගෙන ස්පර්ශයෙන් හටගෙන ඉතුරු නැතුවම හැම මොහොතෙම ඒ වේදනාව නිරුද්ධ වෙනවා කියලා වේදනාවත් අනාත්ම වශයෙන් දකිනවා. වේදනාව විඳින පුද්ගලයෙක් නෙවෙයි, වේදනාව ස්පර්ශයෙන් හටගන්න දෙයක් කියන අවබෝධය තමයි ලැබෙනවා. ඒ වගේම තමන්ගේ හිත ගැන හොඳවට සැලකිල්ලෙන් ඉන්නවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. හිතේ රාගය සහිත සිතුවිල්ලක් එනවා නම් තමා දකිනවා දැන් හිතේ රාගයක් තියෙනවා. හිතේ රාගය නැත්තම් විරාගං වා චිත්තං විරාගං චිත්තං පජානති කියපු විදිහට විරාගී හිත ගැන දකිනවා. හිතට ද්වේෂයක් තියෙන උට ඒක ද්වේෂයේ තියෙයි කියලා දකිනවා. ද්වේෂය නැති වෙන උට නැති බව දකිනවා. මෝහයක් තියෙන උට තියෙන බව දන්නවා. නැති බව දකිනවා. හිත විසිරලා තියෙනකොට විකිතං වා චිත්තං කියලා දකිනවා. ඒ හිත විසිරලා නැති බවට සංකිට වශයෙන් දකිනවා. හිත සමාධිමත් වෙච්ච වෙලාවට එම විදියට දකිනවා. අසමාහිත හිත දකිනවා. කෙලෙසුන්ගේ මිදිත හිත දකිනවා. නොමිදෙත් හිත ආදී වශයෙන් තමන්ගේ හිත මේ මොහොතේ තියෙන ස්වභාවය තියෙන විදියටම තමා දකිනවා. ඒ හිතත් නিত্য සපාත්ම දෙයක් නෙවෙයි. ඒ හිතත් නාම රූප නිසා හටගෙන නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙන දෙයක් බව තමානෝනින් දකිනවා. ඒ හිත තමන්ගේ කරගන්නේ නැහැ. හේතුඵල ධර්ම දැකලා තමා උපේක්ෂාටපත් වෙනවා. මෙහෙම ගිහලා තවදුරටත් තියෙත නැත්තා ජීවිතය දැස බලනවා. සිතිවිලි ගැන නෝනින් බලනවා. ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති. සිතිවිලි ගැන නෝනින් බලනවා. කොහොමද බලන්නේ? තමන්ගේ හිතට කාමචන්ද ආදී නීවරණ තියෙනකොට දැන් මගේ හිතේ මේ නීවරණ තියෙනවා කියලා දකිනවා. නීවරණ නැති වෙනාට නැති බව දකිනවා. නැති නීවරණ ඇති වෙනකොට ඇති වෙච්ච බව දකිනවා. ඇති වෙච්ච නීවරණ නැති වෙන බව දකිනවා. නැති වෙච්ච නීවරණය නැවත නූපදින ආකාරයක් දකිනවා. දැන් තමා හොඳටම තමාගේ සිතුවිලි ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. කිසිඳු නීවරණයකට තමාගේ හිතේ බැසගන්න නැති විදිහට තමා දැන් තමාගේ ජීවිතය කැමති විදිහට හසුරුවන අධිපති බවට පත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, සත්‍ය බොජ්ජංග සතිය ධම්ම විජය විරිය පීති පස්සද්ධි සමාධි උපේඛා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම, මෙන්න මේ බොජ්ජංග ධර්ම, විවේක නිසිත, විරාග නිසිත, වස්සග පරිණාමය කියපු විදියට විරාගයට බරව, නිරෝධයට බරව, නිවනට බරව මේ තැනැත්තා තමන්ගේ බොජ්ජංග ධර්ම ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. මෙතෙක් වඩපු සිහිය සති ඉන්ද්‍රියක් වෙලා, සති බලයක් වෙලා මෙතෙන්දී ඔහු ඒ සති ආදී ධර්ම බොජ්ජංග බෝධි අංග බවට පත් වෙලා තමා ජීවිතයේ බොජ්ජංග වලින් අභිෂේක ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඒ අතර මේ රූප ආදී ස්කන්ධ පංචකය, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය දකිනවා, ඒකේ හට ගැනීම දකිනවා, Nirodha දකිනවා. ඒ ස්කන්ධ පංචකය ආස්වාද ආදීනව නිස්සරණ බලන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ තැනැත්තා දැන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය හොඳට දකින කෙනෙක් බවට පත් වෙනවා. දුක කියන්නේ මොකක්ද? මේ ස්කන්ධ පංචකය විඥාන චර්යාවක් විදිහට හට ගැනීම. හැම මොහොතම මේ ස්කන්ධ පංචකයක් හට ගන්නවා. ඒ ස්කන්ධ පංචකය පිළිබඳ අවබෝධය නැති වුණොත් අවිද්‍යාව සාගතව මේ විඥාන චර්යාව අඥාන චර්යාවක් බවට පත් වෙනවා. කෙලෙස් සහිත අවස්ථාවකට පත් වෙනවා. යම්කිසි කෙනෙක් මේ ස්කන්ධ පංචකය හරියට දැනගත්තොත් ඔහු අවිද්‍යාව දුරු කළා, විද්‍යා සාගතව සිහියෙන් නුවණින් මේ ස්කන්ධ පංචකය දකින දක්ෂණවතින් ඔහු අර විඥාන චර්යාව අඥාන චර්යාවකට නොගිහිල්ලා ඥාන චර්යාවකට බඩපත් කරගන්න ඔහු දක්ෂ වෙනවා. අවසාන වශයෙන් ඔහු දකිනවා තමන්ගේ ජීවිතය කියන්නේ වෙන දෙයක් නෙවෙයි, හැම මොහොතෙම හටගන්න මේ සිටිවිල්ල කියන බොහෝ දකිනවා. අපි තමන්ට දේපලක් තියෙනවා කිව්වත්, දරුවෝ ඉන්නවා කිව්වත්, ගේ දොර තියෙනවා කියලා කිව්වත්, ලෙඩක් හැදෙන කිව්වත්, කොරෝනා වෛරසය හැදිලා තියෙනවා කියලා කිව්වත් මොකද්ද කියන්නේ? මේ සිටිවිල්ල පහළ වුණා. නිකන් සිටිවිල්ලක් නෙවෙයි, මේ රූප වේදනා සංඥා සංඛාර සහිත ස්කන්ධ පංචකයෙන් යුක්ත මෙන්න මේ සිටිවිල්ල පෙරපස නොවි හටගත්තා. හටගෙනම නිරුද්ධ වෙනවා. මෙන්න මේ හටගෙන නිරුද්ධ වීම නොදකින මනස ප්‍රපංච හටගෙන ජරා මරණ ස්පර්ශ කරන ලෝකය. ඔහු මේ අවස්ථාවේදී තීරු ගන්නවා තමාට මේ මොහොතේ හෝ මුළු සසර ගමනේදීම තියෙන අනතුර කොරෝනා වෛරසයවත් වෙනත් වෛරසයක්වත් නෙවෙයි, මුළු සසර ගමනේම වෛරසය බවට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ දුකෙහි හේතුඵල ධමෙහි හට ගැනීම නිරුද්ධ වීම නොදකින අවිද්‍යාවයි. අවිද්‍යාවේ පරමං මලං තතෝ මලං මලකරං, අවිද්‍යා පරමං මලං කියපු විදියට මලකඩ අතුරින්, කෙලෙස් අතුරින් අතිශය දරුණම මලකඩ විදියට ලෝකයේ තියෙන අන්ධකාරයන් අතරින් දැඩියම අන්ධකාරයේ විදියට බුදුහමෝ දේශනා කරන්නේ මෙන්න මේ හේතුඵල ධම නොදකින, අනිත්‍යතාවයේ නොදකින, චතුරාර්ය සත්‍ය නොදකින අවිද්‍යා සාගත මනස. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සෙවණින් සද්ධර්මයේ පිළිසරණින් මහා සංඝ රත්නයේ අනුශාසනාවෙන් මේ අවිද්‍යාව තේරුම් ගන්නට කිසියම් කෙනෙක් දක්ෂ වුණොත් ඒක අවබෝධ කරගෙන සිහිය නුවණ තුළ සතර සතිපට්ඨානය තුළ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතර ගැන, රූපාදී ස්කන්ධ පංචකය ගැන සිහියෙන් ඉඳිමින් අනිත් පැත්තෙන් සම්පජාඤ්ඤයෙන් ප්‍රඥාවෙන් සමුදය වේ දකින්නට දක්ෂ වුණොත් අන්නේ අවස්ථාවේදී තැනැත්තා නිතරම සිහියෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔහු ඇතැම් විට දරුණු ශේලෙඩ වෙලා හුස්ම ගන්න බැරි වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතාම අමාරුවෙන් හුස් මාධ්‍යමින් ඉන්න කෙනෙක් වෙන පුළුවන්. එහෙත් ඔහුට මුළු ලෝකයක් අහිමි වුණත් ඔහුට බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඔහුට කිසියම් කිසිම ඥාතියෙක් සලකන නොහිටියත් කිසිදු වෛද්‍ය උපකරණයක් නොතිබ්බත් කිසිදු සෞඛ්‍ය පහසුකමක් නොතිබ්බත් ඔහු හුස්ම ගන්නව නම් ඒ අමාරුවෙන් ගන්න හුස්මේදී පවා හෝ හැම මොහොතෙම හුස්මට ආනාපාන සතිය භාවනාවක් බවට පරිවර්තනය කරගෙන ඒ හුස්ම නිකන් යන හුස්මක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ උසස්ම භාවනාවක් වන සතර සතිපට්ඨානෙම වැඩෙන භාවනාවක් වන ආනාපාන සති භාවනාවට ඔහු හිත පිටුවා ගන්නවා. ඔහු හුස්ම ගන්න හැම මොහොතෙම ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකිනවා. ඔහුට ඕනනම් දක්ෂණං එකපාරම අනිච්චානුපස්සී විහෙරති අස්සසීත් සාමීති භික්ඛවේ විහෙරති අස්සසීත් සාමීති සික්ඛති පස්සසීත් සාමීති සික්ඛති කියපු විදියට ඔහු කාලයක් ආනාපාන සතිය වඩපු කෙනෙක් නම් ඔහු එකපාරම දක්ෂ වෙනවා. මේ ආනාපාන සතියට සිහිය පිටවලා ස්කන්ධ පංචකයෙහි නැත්නම් ආයතන 12 ධාතු 18 සමුදේවය දකින්න. එහෙම නැත්නම් ඔහු සියෙන් හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. දීර්ඝ හුස්ම ගන්නකොට දීර්ඝ හුස්ම ගන්න බව දන්නවා. කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම ගන්න බව දකිනවා. සබ්බකාය පරිසංවේදී කිවි විදියට සියලු ආස්වාස කය ගැන අවබෝධයෙන් හුස්ම ගැනීම පිට කිරීම කරනවා. පස්සම්බයං කාය සංඛාරං කියපු විදියට මේ සම්පූර්ණ හුස්ම කය සංසිඳන ආකාරයට බලනවා. පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චේත සංඛාර පරිසංවේදී, පස්සම්බයං චේත සංඛාරං කියපු විදියට පීතිය, සැපය, සංඥා වේදනාවන් හට ගැනීම, නිරෝධය, සංසිඳීම දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. චිත්ත පරිසංවේදී කී විදිහට සිත ගැන හොඳට බලමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. අභිප්‍රමෝදයන්, සමාධයන්, විමෝචයන් කියපු විදිහට දැන් ඔබේ හිතේ සතුට දියුණු වෙනවා, සමාහිත බව දියුණු වෙනවා, විමුක්තිය දියුණු වෙනවා. අනිච්ඡාපස්සේ, විරාගානුපස්සේ, නිරෝධානුපස්සේ, පරිනිස්සග්ගානුපස්සේ කියපු විදිහට ඔහු ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම ඔහු ජීවිතයේ අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය පසක් කරමින් ඔහු මේ භෞතික ශරීරය මත නොපිහිටා ඔහු උපරිම ආධ්‍යාත්මික ශක්තියෙන් හුස්ම ගන්න පිට කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ අවස්ථාවෙන් ඔහු කිසිම බාහිර දෙයක් ගැන ඔහු යැපෙන්නේ නැහැ. ඔහුට බාහිර කිසිම දෙයක් ගැන බලාපොරොත්තුවක් තබා ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. වැඩිදියක් තබා ඔහුගේ හිතේ, ඔහුගේ ශරීරයේ කොයිතරම් බරපතල රෝගයක් හටගෙන තිබුණත් ඔහුට ඒක දැනෙන්නේ නැහැ. ඔහුට ඒක අදාළ නැහැ. ඔහු ඒක තමන්ගේ කරගෙන නැහැ. ඔහු ඒක ආත්ම කරගෙන නැහැ. ඔහු ඒක මමයිනේ කරගෙන නැහැ. ඔහු ඉන්නේ බාහිර වශයෙන් භෞතික දෙයින් මිදලා ආධ්‍යාත්මික වශයෙන් චිත්ත චෛතසික වල නිසරු භාවයෙන් මිදලා තනිකරම හෝ ප්‍රඥාවෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ප්‍රඥාවෙන් යෝචේ වස සතන් ජීවේ අපස්සෝ උද්‍යම්බයං ඒකාහං ජීවිකං සෙය්‍යෝ පස්සතෝ උද්‍යම්බයං. මේ ස්කන්ධ පංචකයේ සමුදය නොදෙක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා ඔහු මේ රෝගී තත්ත්වයන් වලට පත් වෙලා කායික වුණත් ඔහු මනසෙන් නිරෝගීව සමුදය දකිමින් ඔහු ජීවත් වෙන එක දවස මේ උතුම් සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල අරගනිමින් ඔහු අවුරුදු 100ක් ජීවත් වුණා වගේ ඔහුට ජීවත් වෙන මේක දවස. ඒ නිසා ඔහුගේ ජීවිතය ආයුෂ වැඩි කරගන්න කියලා ඔහුට ලොකු කලබලයක් නැහැ. ඔහු ජීවිතයේ නියම පිළිසරණ හිතට ලබාගෙන තියෙන්නේ ධර්මයෙන් ලබාගෙන තියෙන්නේ. අත්ත දීපා භික්ඛවේ විහෙරත අත්ත සරණා ඥාන සරණා ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා ඥාන සරණා. ඔව් තමන්ගේ හිත පිළිසරණක් රැකවරණයක් කරගෙන තියෙන්නේ. ඔව් බාහිර කිසිම දෙයක් පිළිසරණක් කොට නැහැ. ධර්මයේ පිළිසරණක් කරගෙන තියෙන්නේ. ඔහු බාහිර කිසිම දෙයක් පිළිසරණක් කරගෙන නෙවෙයි. ඒ ධර්මයත් බාහිරින් අහපු ධර්මය තමන්ගේ ජීවිත අධ්‍යක්ෂේම බවට පත් කරගෙන ධර්මය තමයි තමනොයි එක්කෙනෙක් බවට පත් කරගෙන තමා මේ අපහසුයෙන් ගන්න හුස්ම වුණත් සමුදය දකිමින් අනිත්‍යතාවය දකිමින් සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සදී කියපු විදියට සියලු සංස්කාර අනිත්‍ය දකිමින් සබ්බේ සංඛාරා දුක්ඛාති සියලු සංස්කාරවල දුක්ඛතාවය දකිමින් සබ්බේ ධම්මා අනාත්තාති සියලු ධර්මතාවල අනාත්මතාවය දකිමින් අතනින් බින්දතේ දුක්ඛේ හෝ දුකේ සංසිඳනවා ඒ සමාබ්බෝ විසුද්ධිය මෙන්න මේකයි විසුද්ධියට පිරිසිදු භාවයට රාග දේශ මොහ වලින් පිරිසිදු වීමේ මාර්ග විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ තත්ත්වයට පත් වෙනකොට ඔහු දකින්නේ ඔහුට කුමන රෝගයක්වත් ලොකු දෙයක් විදියට පේන්නේ නැහැ. ඔහු දකින්නේ ලොකුම රෝගය තමයි හිතෙන් ලැඩවීම, හිතෙන් රෝගවලට පත්වීම. ඒ බලවත්ම මානසික රෝගය මොකද්ද? අවිද්‍යාවෙන් හටගන්නා රෝගය. අවිද්‍යාව තමයි ලොකුම රෝගය. කොරෝනා වෛරසය නෙවෙයි දාට ඔහුට ලොකුම රෝගය වෙන්නේ. ඔහුට දාට කොරෝනා රෝගය කරදරයක් නෙවෙයි. ඔහුට මේ ධර්ම මාර්ගයේ වේගෙන් ඉදිරියට යන්නට මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය අහිමිවීමට කලින් අප්‍රමාදව ප්‍රතිඵල ගන්නට තමන් යතාපෝ දේව දූතේ මිතුරේ කල්යාණ මිත්‍රෙක් බවට පත් කර ගන්න පුළුවන් මේ රෝගී තත්ත්වය. පින්නතුනි ධර්මයේ නොදකින බොහෝ දෙනෙකුට මේ අවස්ථාව ලැබිලා නැහැ. ඔබත් මාත් මේ ජීවත් වන්නේ ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක. ලෝකේ ඊටාම දීර්ඝ කාලයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මයේ තියෙන ඊටාම ශාස්ත්‍රීය සම්පන්න අවදීයකයි ඔබත් මාත් ජීවත් වෙන්නේ. ලෝකේ කොයිතරම් භයානක රෝග අපවිතාවත් කොයිතරම් අපලෝපද්‍රව වෙස්සන යන අපවිතාවත් ඒ කිසිදු දෙයකින් තමා පහයට නොවැටෙන විදියට බුදුරජාණන් වහන්සේ අපිව ආරක්ෂා කරලා තියෙනවා. උන්වහන්සේගේ ධර්මයෙන් අපට උපරිම ආරක්ෂාව ලබා දීලා තියෙනවා. අපිව පිනුතුණින් පහලට වැටෙන්නේ නැහැ. අපි කිසිසේත්ම දුගතියට වැටෙන්නේ නැහැ. අපි කිසිසේත්ම සසරක නැවත නොවැටෙන විදියට බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් සියලුම දුක්ඛම් කටළු විඳලා මේ උතුම් සද්ධර්මයක් අපට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ සද්ධර්මයේ රකිමින් ඒ සද්ධර්මයේ තමාගේ ජීවිතවලට සම්බන්ධ කර ගනිමින් ජීවත් වෙන එක දවස එක මොහොත අපට පින්නතුනි අවුරුදු 100කට වඩා වටිනවා. ඒ නිසා මේ ලෝකයට එළමෙච්ච මේ අතිශය දුෂ්කර අවස්ථාවේදී ඔබත් මාත් හරිම වාසනාවන්තයි. මේ සද්ධර්ම අපේ ජීවිතේ ලැබෙන්නට ඔබ ඉන්න නිවස තුල ඉඳගෙනම මේ සද්ධර්ම අහන්නට තරම් ඔබ පින්වන්ත වුණා. ඉතින් පින්නතුනි ඒ උතුම් ධර්මයේ අප්‍රමාදීව විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි ජීවිතයට එකතු කරගනිමු. ඔබ මෙතෙක් අසහා දැනගත්තු ධර්මයෙන් ප්‍රතිඵල ලබන තියෙන අවස්ථාව ගතවන හැම තත්පරයක්ම පින්නතුනි අපේ කල්පයකට වඩා වටිනවා. ඇයි අපි මේ ජීවිතේ ලබාගෙන මේ තත්ත්වයට පත් වෙනට මේ ධර්මය ඥානෙ ලබන්නට මේ විවේකය ලබන්නට අපි ජීවිතේ වසර ගාණක් කැපවීම කළා. ඒ කැපවීම නිසායි අද අපට මේ ධර්මය ලැබෙන්නේ. අපි මරණයෙන් පස්සේ නැවත මනුස්ස ලෝකයට ආවත් අපිට මේ තත්ත්වයට ආයේ එනට අවුරුදු ගාණක් දුක් විඳින වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව මගේ හැරගන්න එපා. ඔබට හිතේ ඇතැමිට ඔබ හුඟක් පින් කංගල තියෙනවා. ඔබ සුගතිගාමි වෙයි කියලා. ඔබ බොහෝ දෙනෙක් ඒ තත්ත්වයට පත් වේ සුගතිගාමි වෙයි. නමුත් පින්නතුනි ඊටත් වඩා විබුද්ධිමත් බවන්න ඕන. අපි නැවත මනුස්ස ලෝකයට ආවත් අපට මේ විදිහේ ධර්මයක් ඇහෙන අවස්ථාව ලබා ගන්නට අපට අවුරුදු 25 30 40 50 දිවාරයන් නොබෙලා දුක් විඳිනට වෙනවා, වැඩ කරන්නට වෙනවා, ඉගෙන කියා ගන්නට වෙනවා. ඉතින් අද මේ ලැබිච්ච අවස්ථාව ඒ නිසා අපට හුඟක්ම වටිනවා. මේ ලබාගෙන තියෙන අවස්ථාවේ හැම තත්පරයක්ම පින්නතුනි මෛත්‍රී භාවනාවෙන් කාලය ගත කරන්න. හැම මොහොතෙම සියලු සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. හැකි හැම අවස්ථාවකදීම බුදුහාඳුරන්ගේ අරහන් ආදී සම්බුදු ගුණ සිහිපත් කරන්න. ස්වාක්ඛාත ආදී ධර්මයේ ගුණ සිහිපත් කරන්න. සුපටිපන්න ආදී සංඝ ගුණ සිහිපත් කරන්න. පුලුවන් නම් ධාතු මනසිකාරය වඩන්න. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් මේ ශරීරය සකස් වුණා කියන එක පුලුවන් තරම් මෙනෙහි කරන්න. තමා දීපු දානයන් ගැන චාගාන සුති විදියට ඒ දානයන් මෙනෙහි කරන්න. තමා රැකපු සීලය නිතරම තමා පංච සීලය රකින්නවා කියන හැඟීමෙන් තමා රකින සීලය ගැන සිහිපත් කරමින් සීලානුසතිය වඩන්න. ශරීරයේ තියෙන කොටස් ගැන නුවණින් මෙනෙහි කරන්න. කෙස් ලොම් ආදී ශරීරයේ කොටස් 32 ගැන නුවණින් මෙනෙහි කරන්න. ඒවයි හේතුඵල ධම නුවණින් දකින්න. අවසානයේදී පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ බුද්ධිමත් මිනිසෙක් විසින් අවසාන වශයෙන් බැලිය යුතු කාරණේ තමයි අපේ ජීවිතය කියන්නේ. අපි කොමන අත්දැකීමක් ලැබුවත් අපේ දරුවෙක් ගැන හිතුවත් රැකියාව ගැන හිතුවත් කෙනෙක් බැනපු දෙයක් ගැන හිතුවත් ඔබ ගැන ප්‍රශංසා කරපු දෙයක් ගැන හිතුවත් ලෙඩක් ගැන හිතුණත් ඔබ රෝහලේ ඉඳීම ගැන හිතුවත් මේ කොමන අත්දැකීමක් තමන්ගේ හිතට ආවත් ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් හටගත්තා පෙරණතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වීම කියන මේ යථාර්ථයයි සිද්ධ වුනේ. මෙන්න මේක දකින්න වාරය පින්නතුනි කාලය මොහොතින් මොහොත වැඩි කරගන්න. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තමන්ට අහිමි වීමට කලින් උපරිම ලෙස මේ යථාර්ථය තුළ තමාගේ සිත පිහිටුවා ගන්නට උත්සාහ ගන්න. එසේ කිරීමට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ රකින්නා වූ මේ උතුම් කුසලයේ බලයෙන්ම ඔබට එළමිලා තියෙනවා නම් කිසියම් රෝගයක් ඒ සියලු රෝග ඉක්මනින්ම ඔබේ ශරීරයෙන් දුරු වේවා. ඔබට අනාගතයේ කිසියම් රෝගයක් එන්න තියෙනවා නම් මේ උතුම් සද්ධර්මය අනුභවයෙන් ඔබ මෙතෙක් ජීවිතයේ කළා උතුම් පින්කමලානි සංසයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ සියලු රෝගාබාධ දුරින් දුරු වේවා. ඒ වගේම මේ සියලු කුසලානි සංසයෙන් මොහොතින් මොහොත ඔබේ සිත කාමච්ඡන්දාදී පංච නීවරණයන්ගෙන් දුරු වේවා. මේ වඩන්නා වූ උතුම් විදර්ශනා භාවනාවේ ආනිසංසයෙන් අවිද්‍යා නීවරණය වහා වහාම ඔබෙන් දුරු වේවා. ඔබේ ජීවිතයට අඳුර සලසන ඔබේ ජීවිතයට දුක ගෙන දෙන මේ අවිද්‍යා නීවරණයෙන් දුරු වේලා සියලු කෙලෙස් ප්‍රහීණ කරන්නට මේ උතුම් සද්ධර්ම දේශනාව ඔබට ශක්තියක් වේවා ආශිර්වාදයක් වේවා. මේ ජනිත කරගත් උතුම් කුසල ඵලය අප හැම දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන්ගේ ආනිසංසයෙන් විශේෂයෙන් අද මේ පින්කම සඳහා දායකත්වයේ දරන පින්නතුන්ගේ නමින් මියගිය යම්තා ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු ඥාතියෝද මේ පිණේ සුවපත්ත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් අද දින මේ පින්කමේ දායකත්ව යොසුලමින් චාමර කොළඹ මහත්මයා ඒ වගේම චන්දි කොළඹගේ නෝනා මහත්මියත් තමන්ගේ ඒ ඥාතීන්ට ආශිර්වාද කරන්නට මියගේ ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආනන්ද මහින්කන්ද මහත්මයා තමන්ගේ උපන්දිනයට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පින්තුන්ගේ සියලු දැහැම බලාපොරොත්තු සඵල වේවා. රැස් කරගත් නූතන් පින් දහම් තුලින් ජනිත කරගත් ආ පුණ්‍ය ඵලය අපරමෙන් මියගිය සියලු ඥාතී උද විශේෂයෙන් පසුගිය සති කිහිපය පුරා ලෝකයේ නොඑක් තැන්වල ලෙඩ දුක්වලට පත් වෙලා බොහොම අසරණව මියගිය පින් ටිකක්වත් අනුමෝදන් කරන්නට නැතුව බලන් ඉන්න බොහෝ දෙනෙක් දැන් ඇති පින් අපේක්ෂාවෙන්. ඉතින් ඒ මියගිය අයගේ යම්කිසි පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිත් නම් ඒ සියලු දෙනාමත් අද දින ඔබ උදෑසන පටන් සිල් සමාදන් වෙලා මේ මොහොත දක්වා ගත කළ මේ උතුම් පුණ්‍යකාමී ජීවිතය තුළින් ජනිත කරගත්තා වූ උතුම් කුසල ධර්මයන් ඒ හැමදෙනාම තමා විසින් කරන ලද පින්කමක්සේ සතුරු සිතින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගිය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රැස් කරගත් නූතන පුණ්‍ය ධර්මයන් අපේ දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මා දෘෂ්ටික පින්කමේ දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ලෝකයේ ඉලෙඩ දුකට පත් වෙලා ඉන්න බොහෝ දෙනාට දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් ඒ ඇසුවපත් කර දෙත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. පින්නතුනේ මේ අවස්ථාවේදී මේ පිනතුන් සිද්ධ කළා වූ මේ දාන ආදී පින්දහම් තමන්ට කොහොමද කුසලයක් වෙන්නේ? තමා මේ සිද්ධ කළා වූ ක්‍රියාවන් දැන් ඔබ උදෑසන පටන් සිල් අරන් හිටියා. ඉතින් ඒ සිල් අරන් ඉන්න වෙලාවේදී ඔබම කල්පනා කරලා බලන්න, ඔබ වෙනදා ඔබේ හිතේ තිබිච්ච ස්වභාවයයි අද හිතේ තියෙන ස්වභාවයයි බලන්න. ඔබ වෙනද යම් යම් දෙයක් කතා කර කර ඉන්න වෙලාවේ තියෙන හිතයි මේ වෙලාවේ මේ ධර්ම දේශනාවට හම්කන් දීමේ වෙලාවේ වෙනස බලන්න. ඔබට මේ වෙලාවේ ලෙඩ වෙච්ච දේවල් නෙවෙයි මතක් වෙන්නේ, කවුරු හරි කෙනෙක් බැනපු දෙයක් ගැන නෙවෙයි මතක් වෙන්නේ. ඔබට මේ වෙලාවේ සිහිපත් වෙන්නේ ධර්මය ගැන, බුදුහාඳුර ගැන, සංඝරත්නය ගැන, ජීවිත යථාර්ථය ගැන. ඒ සිහිපත් වෙන මොහොතේ තුල ඔබේ හිතට රාගයක් එන්නේ නැහැ, ද්වේෂයක් එන්නේ නැහැ, මෝහයක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අකුසල දහම් එන වෙලාවේදී තමන්ගේ හිත පීඩාවෙන් ඉන්නේ, අසහනෙන් ඉන්නේ. ඔබ මේ ධර්ම කරුණ මෙනෙහි කරන වෙලාවේ ඔබේ හිත සංසිඳිලා තියෙන්නේ, තැම්පත් තියෙන්නේ. මේක තමයි පින කියලා කියන්නේ, මේක තමයි කුසලය කියලා කියන්නේ. ඔබ යම්කිසි අවස්ථාවක රූපාදී ස්කන්ධ පංචකයේ සමුදය දකිනවා නම් ඒ වෙලාවේ ඔබ කිසිම විදියක බාහිර රූපයක් තුල ඔබේ හිත බැසගෙන නැහැ. වැඩි දෙයක් තමයි ඔබේ සාමාන්‍ය චෛතසික තුලවත් ඔබේ හිත බැසගෙන නැහැ. ඔබ සම්පූර්ණයෙන්ම බාහිර නොයි අභ්‍යන්තරයේ දෙකෙන්ම නිදහස් වෙලා ඔබ ඉන්නේ. මෙන්න මේකට තමයි ලෝකෝත්තර කුසලයේ කියලා කියන්නේ. මේක තමයි මානසික සෝයේහි ඉහළම අවස්ථාව උපේක්ෂාව විදියට සලකන්නේ. පින්නතුනි, මෙහෙම ඉන්න මොහොතක් පාසාම කෙලෙස් වලින් දුර වෙලා ඉන්න හැම මොහොතකම අපේ හිතේ පීඩාව අඩුයි. අපි බාහිර දෙයක් මත යැපිලා නැත්නම්, අභ්‍යන්තර ශරීරය ගැනවත් යැපිලා නැත්නම්, කේවලයි අපේ මානසික පීඩාවක් නැහැ. ඒ මානසික පීඩාවල් විවිධ නම් වලින් හඳුන්වනවා. ස්ට්‍රෙස් කියලා කියනවා, ડિප්‍රෙෂන් කියලා කියනවා, ඇන්සයිටි කියලා කියනවා, ෆෝබියාස් කියලා කියනවා. නොයෙක් විදිහේ නම් වලින් හඳුන්වන මානසික ආතතියින් ස්ට්‍රෙස් වලින් පටන් අරගෙන ඇන්සයිටි, හිස්ටීරියා ආදී දරුණු ව්‍යාධි සත්‍යයන් කරා යන්නෙම මෙන්න මේ යථාර්ථය අවබෝධ කර නොගැනීම නිසා. ඉතින් එක පැත්තකින් මෛත්‍රී වඩනකොට බාහිර ලෝකයේ තියෙන ගැටුම දුර වෙනවා. අනිත් පැත්තෙන් සතිපට්ඨානය වඩනකොට බාහිර ලෝකිනුත් මිදිලා, අභ්‍යන්තර තියෙන චෛතසිකවලුත් මිදිලා, තමා ස්කන්ධ පංචකයේ සමුදය වේය. හට ගැනීම නිරුද්ධ වීම පමණක් දකින සම්පූර්ණ මානසිකව නිරෝගී වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එවැනි නිරෝගී මනසක් ඇති වෙච්ච කෙනෙකුට ශරීරය කොච්චර ලෙඩ වෙලා තිබුණත් ඒ ලෙඩ වෙච්ච ශරීරය ඔහු තමාගේ කරගෙන නැහැ. ඔහුට ඒක අදාළ නැහැ. ඔහු ලෝක සම්මත අනුව බෙහෙත් ගනී. අනිත්‍යයේ පාසු සඳහා ඒ දේවල් වලින් වැළකීලා ඉඳී. හුදකලා ඉඳී. නමුත් මානසික ඔහු සියලු දුක් වලින් නිදහස් වෙලා බුද්ධ ආදී උතුමන් වහන්සේලා සැනසෙච්ච මාවත තුල ගමන් කරන ඒ මාවතේ අවසානය කරා පියවර නගන වීරයවන්ත පුණ්‍යකාමී කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙම කටයුතු කරන්නට ඔබ අප හැම දිනාටම මේ ස්වාමීන් වහන්සේලා ඇතුළු අප හැම දිනාටම මේ උතුම් කුසල ධර්මයේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් උතුම් පින් දහම ලබාගෙන කුසල ධර්ම වල ආනිසංසයෙන් අප හැම දිනාටම මෙල වාසයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ජීවත් වෙන කාලයේ සතුටෙන් සැනසීමෙන් නිරෝගීව තව බොහෝ කාලයක් ධර්මානුකූලව ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සෝපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්බයං සෝකං පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මෙදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැතිවෙත්වා සොලින් තැවෙන සත් සොම්නස් වෙත්වා නෙතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.